සම්මා සම්බුද්ධ සරණයි. අපි තථාගතයන් වහන්සේට නමස්කාර කරමු, ප්‍රණිපාත කරමු, වන්දනා කරමු. අද සාකච්ඡා කරන්න හිතාගත්තේ ජූලි මාසයේ යෝජනා කරපු සූත්‍රයක්, සම්පසාදනයේ සූත්‍ර. ඒ සම්පසාදනයේ සූත්‍රය දිග සූත්‍රයක්, දිගනිකායේ තියෙන අන්තිම කොටසේ පාඨක වර්ගයේ පස්වෙනි සූත්‍රය. ඒකෙන් විශේෂ කරුණු ටික තියෙනවා. මේකේ විඥානය ගැන තියෙන කාරණය එක නිසා තාකල දේවල් බොහෝයි. ඒ වගේම පටලවා ගත යුතු නැති දේ බොහෝයි. අපි මේකේ ධම්ම විචයක් පමණක් කරගනිමු. ධම්ම විචයේ සම්බොජ්ජංගයක් පමණක් කරගනිමු. දාර්ශනික මත ගන්නට නෙවෙයි, අප තුළම හොයා බලන්නට. අර පොඩිහාමක් බණ කියනකොට ධම්ම සංගෙන් එක කියනකොට නිතර කිව්වා, මතක් කර දුන්නා යත්තන්ට, මේකේ වැදගත්ම කුසලය ගැන හිතන්ට. මේ කතාවේ මේ දැනුම් තේරුම් වැඩි කරගන්න නෙවෙයි, මේක දැනගත්තාම නැති වෙන දෘෂ්ටිය ගැන, සක්කාය දිට්ඨිය ගැන හිතන්න තිය කියලා. අන්න ඒ වගේ දෙයක් වෙන්න ඕන මෙතෙන්දි. ඒක බොහොම හොඳ වචනේ යැත් පාවිච්චි කරන. එතකොට මේ අපි දන්නවා සම්පසාදනි සූත්‍රය, සාරිපුත්‍ර සීහනාද සූත්‍රය කියලා කියන එකට. බුදුරජාණන් වහන්සේ නාලන්දාවේ පාවාරික අම්බවනයේ වැඩින්න කාලේ සාරිපුත්‍ර හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ බැහැදකින්ද වැඩලා උන්වහන්සේට ගෞරවාන්විත නමස්කාර කරලා පැත්තකින් වාරිනවා. එහෙම වාරිලා ඒ සාරිපුත්තයන් වහන්සේ බුදුහාමුදුරන්ට කියනවා, මේතර මං ඔබ වහන්සේ ගැන, භාග්‍යතුන් වහන්සේ ගැන ප්‍රසන්න සිතක් ඇති කරගෙන තියෙනවා. ආය අතීතේ හිටියෙත් නෑ, අනාගතේ ඉන්නෙත් නෑ, දැනුත් නෑ, වෙන කවර හෝ ශ්‍රමණෙක් හෝ බ්‍රාහ්මණෙක් භාග්‍යතුන් වහන්සේට වාරා ඉහෙල සම්බෝධිය පිළිබඳව කියලා. එතකොට බුදුරජාන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට දේශ කියනවා, බොහොම ඉහෙළම වචනයක් ඔයා ප්‍රකාශයක් කරේ, ඒකේ කාන්ත නිගමනයක් වගේ. කාගේ හරි ෆෝන් එකක් ඔන් වෙලා තියෙන කතා කරන වෙන, කරුණාකරව නිස්සද්ද කරගන්න. බුදු සරණයි. ඒ වගේම සිංහ නාදයක් කෙලේ. මේ මම භාග්‍යතුන් වහන්සේගෙන මෙච්චර පැහැදිලි ඉන්නවා. අතීතේවත් දැනටවත් අනාගතේවත් සම්බෝධිය පිළිබඳ භාග්‍යතුන් වහන්සේට වඩා නොදන් දන්නා කෙනෙක් ගැන අය දන්නේ නැහැ කියලා. එහෙම කෙනෙක් නැහැ කියලා. එතකොට සාරිපුත්තයන් වහන්සේට බුදුහාඳු අය මතක් කරනවා, සාරිපුත්තේ ඔය අතීතේ වැඩ සිටි සම්‍යක් සම්බෝධි අවබෝධ කරගත් ඒ සංගේ සීලය ඒ වගේම ධර්මයේ සහ ප්‍රඥාව ගැන දන්නවාද? සාගිසි ඒව දැනගෙන ඉන්නවාද? ඒ වගේම අනාගතේ භාග්‍යතුන් වහන්සේලා සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා ඒවන් සීලා මේ විදිහට ආචාර සම්පන්න සීල සම්පන්න පැවැත්මක් ඇති ඇත්තෝ කියලා ඒ ඒ ඇත්තංග ප්‍රඥාව මෙහෙමයි කියලා සමාධිය මෙහෙමයි කියලා දන්නවද නැහැ? අනාගතය ඇත්තංග ගැන දන්නවද? අනාගතේ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා ගැන සිතින් දැනගත්තද? ඒ ඇත්තෝ මේ විබඳු සීල් ඇති වෙනවා, මේ විදිහට විඥාචරණ සම්පන්න වෙනවා, මේ විදිහේ ධෞරතාවයක් තියෙන, මේ විදිහේ ප්‍රඥාවක් තියෙන්නේ කියලා. ඊගාට බුදුහාන් රහනවා, සාරිපුත්‍ර දැන් වර්තමානයේ ඉන්න සම්‍යක් සම්බුද්ධයන් මම. මේ කටින් කියන තරම් අවලස්සෙන් දෙක විල නැති තුනස් වොමි. සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කියන්නේ ඇත්තට මේ මාගෙන ඔයා සිතින් දැනගත්තද මෙබඳු සිල් ඇති, මෙබඳු ධර්මතා ඇති, මෙබඳු ප්‍රඥාව ඇති කෙනෙක් කියලා, මෙබඳු විමුක්ත වූ පුජ්‍යලෙක් කියලා, මෙබඳු විහරණති කෙනෙක් කියලා ඔයා දන්නවද? මේ සාරිපුත්තහන් කියන්නේ මොකද්ද? සාරිපුත්තහන්ගේ උත්තරේ නොහෙතම් බන්තේ නැහැ. එතකොට සාරිපුත්ත හාමුදුරුවත් බුදුහාමරන්ගේ සියලු සීලයන්, සියලු සමාධීන්, සියලු ප්‍රඥාවන්, සියලු මාර්ගේ විමුක්තිය ගැන දන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕනේ. එතකොට අපුන්වහන්සේ ගැන කතා කරනකොට ඒක මතක තියාගන්න ඕනේ. මේ අපි මොනවා ගැන කතා කරන්නේ කියන එක තරන් නිහතමානී වෙන්න ඕන. මා ඒකේම කියලා ඊට පස්සේ දෙක මේ සූත්‍රයේ ඔය එකක්වත් කතා කරන්නේ නෙවෙයි එන්නේ. හොඳද? මේ පසුබිම සාකච්ඡා කරන ධම්මවිචේ සඳහා. එහෙම කිව්වහම සාරිපුත්තයන් වහන්සේ කියනවා, මම මේක දන්නේ නැහැ, වුණාට මට මෙහෙම දැනුමක් එනවා. හරියට බුද්ධිමත් මුරකාරෙක් ඉන්නවා දොරටුවක් ළඟ. එයා දන්නවා මේ කවුරු හෝ මේ නගරයට ඇතුල් වෙනවා නම්, මේ අභ්‍යන්තර මේ මාලිගාවට ඇතුල් වෙනවා නම් මෙතනින්ම ඇතුල් වෙන්න ඕන. බලලෙකුටවත් යන්න වෙන තැනක් නැහැ, මෙතනින් යන්න ඕනේ කියලා. ඒ වගේ මට ධර්මඥයක් තේරුණා. අර දක්ෂ වූ බුද්ධිමත් මුරකාරයාට තේරෙනවා නම් ඒ සෙබලාට, ඒ සොල්දාදුවාට මුර කරන කවුරුන් හෝ මෙතනින් මේ නගරයට ඇතුළු වෙනවා නම් අනිවාර්යෙන් මේ දොරින් යන්න ඕනේ, මේ දොරින් එන්න ඕනේ කියලා. අන්න ඒ විදිහට මට මේ ඒවම මේ කෝභන්තේ ධම්මන්නයෝ විදිතු. ඒ ධර්ම ක්‍රමයේ මට තේරුණා. ඒක තේරුණා කියලා. එතකොට මේ ධර්මන් වැට තේරුම් ගන්න තමයි අපි කොහොම මේ කරන්නේ. නැත්තම් මේ කතා කරන එකන එයාගේ දැනුම රංග දක්වන්න ස්ටේජ් එකක් හදාන කතා කරනවා නෙවෙයි. අපි එමත් නැත්නම් අපි කවුරුත් ඇවිල්ලා එහෙම කතා කරනවා නෙවෙයි. සාරිපුත්තහාමුදුරුවන්ට බුදුහාමර එහෙම කිව්වා නම්, සාරිපුත්තහාමුදුරුවත් එහෙම කිව්වා නම් අපට ඉතින් කියන්න දෙන්නේ මේ උපාදානස්කන්ධ පහ. දැන් මේ දක්කගෙන යනවනේ මොකක් හරි එකක් අහවලා කියලා නමක් දීලා ඒක තේරුම් ගන්න පමණයි අපි මේ කතා කරන්නේ. එතකොට ඒක හුඟා කතා තියෙනවා. අද අපි කතා කරන්නේ එකක් පත්නේ. අපි බොහෝ විට කතා කරන හැම දෙයක්ම දේශනා කර කියනවා. නීවරණ, බොජ්ජංග, උපක්ඛිලේස, ඊට පස්සේ ඥාන, ඒ වගේ ඔක්කොම කතා කරා. එතනින් අර දර්ශන සමාපatti ඒ හතර ගැන කතා කරන්නයි කතා කරන්නේ. අද මේ සාකච්ඡා කරන්නේ මීට අවුරුදු 6කට එහාදි මේ ගැන විතින් විත කිව්වා. විතින් විත කිව්ව මොකද ඒ තරම් ඒක රසවත් නිසා. අපරම්පන භන්තේ ඒසදානුත්‍රයන් යථා භගවා ධම්මං දේශේසි දස්සන සමාපත්තීසු. තව කරුණක් තියෙනවා භාග්‍යතුන් වහන්සේ. යථා භගවා ධම්මං දේශේ දස්සන සමාපත්තීසු. මේ දර්ශන සමාපත්තී ගැන තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන එකත් මට හොඳට සිහියට එනවා. අර සිංහ නාදයක් කරානේ වෙන කවුරුත් මේ ලෝකෙ හිටියෙත් නැ, ඉන්නෙත් නැ, ඇති වෙන්නෙත් නැ. වහන්සේ තරම් ශ්‍රමණෙක් හරි බ්‍රාහ්මණෙක් හරි ඒ කියනකොට ඒ ධර්මන් නේ තේච්ච හැටි තමයි කියන්නේ. තතස්සෝ ඉම භන්තේ දසන සමාපත්තිය. මේ වචෙන් හොඳයි ඉගෙන ගන්න. වරද්දන් දෙපා. අමතක කරන් දෙපේ මේ වචන දසන සමාපatti. දසන සමාපatti හතරක් තියෙනවා. ඉද භන්තේ මේ ලෝකේ භන්තේ මේ ලෝකේ සමහර ශ්‍රමණේ කරි ශ්‍රමණ නොවන කෙනෙක් කරි. බ්‍රාහ්මනෝවා මා ඒ කියන අර්ථයක් ඇති තුත් සමනේ හරි සමනවන්නේ කරයි ආතප්පමන් වාය උත්සාහ කළා උත්සාහය නිසා නිතර නිතර භාවනා කරලා අන්‍යෝග මන් වාය දානික ජීවිතයේදී ඒකත් එක්ක යෙදිලා ගෙදිලා අප්‍රමාද මන් වාය පස්සට කල් දාන්නේ නැතුව සම්මා මානසිකාර මන් වාය හොඳට බුද්ධිමත් කල්පනා කරලා සතරූපං චේතෝ සමාධින් පුසති මෙන්න මේ විදිහේ චිත්ත සමාධියක් ස්පර්ශ කරනවා. ඒක හොඳයි. දැන් චිත්ත සමාධිය අපි දැන් දන්න පස්ස පුසති කියන්නේ කොහෙන්ද වෙන්නේ කියලා පස්ස එන හැටි. එක්තරොත් මේ චේතෝ සමාධිය මනෝ විඥාණයෙන් ස්පර්ශ කරන්න වෙන කොහොමද? කායතත් දැනෙන හැබැයි. යථා සමාහිතේ චිත්තේ එක්තරා විද්‍යකට සමාහිත වුණහම මේ ශරීරයම ඔය යටිපතුල් වලින් උඩ වැහිතගෙන ඉන්නවනේ යටිපතුල් වලින් උඩ මහා ලොකු ශරීරයක් නැහැනේ අලියෙකුට තරම් කඟවෙන්ගුට තරම් ජිරාෆ් කෙනෙකුට තරම් තල්මහයකට තරම් ලොකු ගන්න බොහොම පොඩ්ඩක් දැනගන්න තියෙන ලෝකෙ අදෝ කේශ මත්තක ඔය කොණ්ඩෙන් පල්ලෙහා කකුල් යටිපතුල්ලෙන් උඩහා කොණ්ඩෙන් පල්ලෙහා තියෙන තුරාඩි පහක් හයක් කී වැඩි වුණොත් සත්‍ය පරියන්ත සිවියකින් වට කරගත් අපේ තියෙන සිවියකින් වට කරලා තියෙන බෑන්ඩේජ් එක සිවි බෑන්ඩේජ් එකක් දාපික ඒ සිවි බෑන්ඩේජ් එක ඇතුලේ තියෙනවා නානප්පකාරස අසුචිනු ඒ තියෙන જાති එකකේ જાති තියෙනවා එකම විදිහ જાති නෙවෙයිනේ වතුර වගේ හිමි අනලේ තියෙනවා ඇතුළේ තව જાති තියෙනවා කාපු කෑම වලින් පිරිත් තියෙනවා ඒවා යන්ට බට තියෙනවා ඒකේ જાති තියෙනවා ඒවා අගේ නැති දේවල් හැටියට බුද්ධිමත්ව කල්පනා කරනවා ප්‍රතිවේශා කරනවා කල්පනාවට ආසු කරගන්න මෙන්න මේ පාවිච්චි කරන ශරීරයේ මේ සත්‍යජී කියලා නමක් දාගෙන මේ පෘථිවි එක්තරා තැනක ඇවිල්ලා පාවිච්චි වෙන ශරීරය දැනට එකට එක එක හපංකම් කරන්න පුළුවන් මේ මනසේ තරම් දෙයක් ඒක උඩ නාම රූප කියලා කිව්වේවා කොහොමද යා හිතන්නේ මේ දැනට මේ මේ අම්මා තාත්තා හඳුන්න මේ ශරීරය දැනට පාවිච්චින එකක් තියෙනවනේ thank you කියන දොර මනුස්ස ශරීරයක් ලැබුණාද මේ මේ මිනිස් අකුගඩු මිනිස් මොලේ ලබන්න බොහොම පිං කළා දෙනවා මේ සිරුර තුල ඔළුවේ උඩ අපි ඒවා කියන්න නෙමෙයි කියන්නේ හොඳ අපි දන්නවා ඒවා අසුබ භාවනාව පිළිකුල් භාවනාව කියලා ඔයත් කියන්නේ ප්‍රතික්‍රල භාවනාවක් ගන්න නමුත් ඒත් කියන කොච්චර පා කිව්වත් ඒක කියන මෙත්තාවක් වෙන විදිහකට කියනවා එතකොට මේක තියෙනවා එක එක වර්ගී කැලි ලෝමා කියලා තියෙනවා නාකා කියලා තියෙනවා දන්තා කියලා જાතියක් තියෙනවා තචු තියෙනවා මාංශන් තියෙනවා නාරු තියෙනවා අට්ටි කියලා කොටසක් තියෙනවා ඒ අට්ටි නිංජන් කියලා කොටසක් තියෙනවා ඔවා ඊට පස්සේ ඉන්ද්‍රයන් තියෙනවා තවත් කිඩ්නිස් තියෙනවා වකුගඩු තියෙනවා ලේපොම්ප කරන්ට ඒ මැෂින් එක හැම්පිසෙන් වැඩ කරන ඊට පස්සේ අක්මාව කියලා තියෙනවා කොම් බෙදා හදා හරින තැන ඒ වගේ වද තියෙනවා මම ඒ වගේ නෙවි අත කතා කරා මේ අවබෝධයට එන එක එක්තරා දර්ශන සමාපත්තියක් හොඳ අවබෝධාත්මක දැක්මක් වෙනවා මේක ප්‍රඥා සහගත දැක්මක් මේක ඔන්න පත්තම දර්ශන සමාපත්තිය ඒක නිකම්ම නෙවෙන්නේ අර පොතෙන් කියලා හරි බෞද්ධයෝ හින්දා කියලා හරි සිංහලෙන් හින්දා කියලා හරි පාලි දන්න හින්දා කියලා හරි එහෙම නෙවෙයි. එහෙම නෙවෙයි මේක වෙන්නේ. අර චේතෝ සමාධින් පුසති. චිත්ත සමාධියක් අපිට ගන්න පුළුවන් මේ වෙලාවේ ගන්න පුළුවන් මේක. ඒ කියන්නේ මනෝමය දෙයක් ඒකෙන් ඒක අපට සම්බන්ධ වෙන යා කරගන්න. අය පතම දර්ශන සමාපත්ත සාරිපුත්තහන කියන මේක පළවෙනි දර්ශන සමාපත්තිය තථාගතයන් වහන්සේ දේශනා කළා. දෙවන් ඒ විතරක් නෙමෙයි භන්තේ පුණජ පරම් භන්තේ ඒ තව විදිහක් තියෙනවා සමහර ශ්‍රමණයෝයි ශ්‍රමණ වෙච්ච නැති ඇතුයි උත්සාහය නිසා අප්‍රමාදී බව නිසා නිතරින්තර සතිමත්ත්වෙන් නිසා කල්පනාකාරී වෙනසා ධම්මචේක නිසා ධම්මානුපස්සනා කරන නිසා භාවනා කරන නිසා මේ හිත එක්තරා චේතෝ සමාධි එක්තරා විදියක චේතෝ සමාධියක් ලැබෙනවා ස්පර්ශ කරනවා කියලා කියන පුෂතියෝ ස්පර්ශ කරනවා ඒ කියන්නේ මං යා කරගන්නවා මගේ මනසෙකට යා කරගන්න යථා සමාහිතේ චිත්තේ එක්තරා විදිහකට ඒ චිත සමාහිත වුණාම එයාට පුළුවන් වෙනවා අර විදිහටම අර යටිපතුල් වලින් උඩ කෙස් වලින් පහළ තියෙන ඔක්කොම මේ සිවියෙන් වට කරගත්ත ඒක ඔක්කොම බලලා පොඩි වෙනසක් කරනවා අතිකම්මච පුරිසස්ස තවිමංස ලෝහිතං ඔය දැන් කෑලි කෑලි තියෙන ජාති බැලුවා බල්ල ඉවරලා ඒ ශාරීරී අවසාන නිර්මාණ ශාරීරී ව්‍යුහයේ ආකෘතිය පමණ ගන්නවා අතිකම්මච පුරිසස්ස චාමංස ලෝහිතං අත්තිම් පච්චවේක. එයාට පේන්නේ අත්ති කියන කොටස විතරයි මේකේ නේද මේ දැඟලිල්ල තියෙන්නේ කියලා. අර කොහොම දැන් සංඥාටෝට ස්ත්‍රී පුරුෂ භාවයන් අර ඉන්ද්‍රියංගෙන් පිරිච්ච භාව තුරුදහන් වෙලා. මේක හොඳට අහගන්න ඕන. මේක හොඳට අහගන්න ඕන. මේක ධම්ම විචයක්. ඒව සම්පූර්ණයෙන් පසාරු කරගෙන ගිහිල්ලා දැන් ඊතර වකුගඩු බලනවා හරි කෙස් බල හරි මූත්‍රා සුචි බලනවා හරි ඒ බලනවා හරි ඔලු ගෙඩිය බලනවා හරි නෙවෙයි ඇතුලේ තියෙන මොලේ කඳ බලනවා වත් නෙවෙයි ඒකට කෙලසෙන්සොට ඒව ගැන හිතනවත් නෙවෙයි අර චිත්ත සමාධියෙන් පස්සේ ප්‍රතිවේක්ෂාවක් එනවා යාට මැවිලා පේනවා අර X-ray එක අපගේ සම්පූර්ණ X-ray එක. එයාට පේන්නේ ඉතර. මෙයා නේද මේ සත්‍ය ජීවි කියලා. අර ධර්මා අනුයට ආවහම ඒතොර ශුන්‍යතාවයේ වගේ දේවල් ස්පර්ශ කරන්න පුළුවන් තත්ත්වයක් ඒතොර. ඔක දෙවෙනි සමාපත්ත. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ ආයේ බුදුහාමුදුරන් කියනවා බුදුහාමුදුරන් තයා ආශභී සිංහනාදයක් කරානේ ආයේ අතීතේවත් වර්තමානයේවත් අනාගතේවත් නැහැ කියලා බුදුහාමුදුරන් ඉහෙල කෙනේ. ඉතින් බුදුහාමුදුරුවෝ ආට ඇයි එහෙම කියන්න තියෙන කියා මොකක්ද කියලා. ඒතකොට කිව මට ධර්මන්නේ අතේ යනවා සාරිපුත්තහාමුදුරුවෝ. ඒ ධර්මන්නේ එක කොටක් ටිකක් තමයි මේ කියන්නේ දර්ශන සමාප. ඔන්න සත්‍ය දර්ශන සමාපatti මෙන්න මේක තමයි අදගත්ම දේතක පුණ්‍ය පරම්භන්ති භන්ති ඒ විතරක් නෙවෙයි ඉදේකච්චෝ සමනෝවා බ්‍රාහ්මනෝවා ශ්‍රමණ වෙච්ච කෙනෙක් හරි ශ්‍රමණ නොවෙච්ච නැති කෙනෙක් හරි excuse හදා ගන්න බෑ අපිට ඒකට හොඳ දෙකයි කියන්නේ දෙක ඔක්කොම එකට දාගෙන ඉන්නේ ආතප්පමන්වායි උත්සාහ නිසා ප්‍රධා භාවනා කරන නිසා උත්සාහ අප්‍රමාදයේ වැඩ කරන හින්දා නිතර නිතර ධම්මානුපස්සනා කරන හින්දා ශ්‍රද්ධාවෙන් බුදුහාමුදුරුවෝ කියපු මාර්ගයන් උත්සාහ ගන්න නිසා ඔය කොයිකත් කොයිකත් නිසා ධර්ම සාකච්ඡා කරන නිසා බණහන නිසා කල්යන් මිත්‍ර ඇසු කරන නිසා ඔහොම කරලා අර කලින් කීප එකනා වගේම ඒ දෙන්න වගේම චේතෝ සමාධියකට කන්ටැක්ට් කරගන්න. මම මේ එහෙම කියන්නේ ධර්මය අඩුවක් කරන්න උත්තේරෙන්න. ඔළුව නැත්තම් හිතන මේක සුදු රෙදියෙන්දගෙන එරිමිනිය ගොතාගෙන පද්මාසනයෙන් කරන වැඩක් කියලා. ඒකිනුත් කරන්න පුළුවන්. සැහැල්ලු කරනවා නෙමෙයි. අර ඉන්ද්‍රියම් බලයන් සති යන්නම ඕනේ. ශීලයන් ඉන්ද්‍රිය සංවරයන් එක්ක එයා අර උද්ධම්පාතලා ඔය යටිපතුල් වලින් උඩහා අධෝ කේසමත්තක ඔළුවේ තියෙන කෙස් වලින් පල්ලා නකසික පරියන්ත කියලා කියන්නේ රට පරියන්තන් මේ සිවියෙන් වට කරලා වහලා දාගත්ත බෑන්ඩේජ් කියලා වහලා දාගත්ත කුට්ටුරියක් දැම්මා වගේ සිවියෙන් වහපු මේ ශරීරයේ අගේ කරන්ට බැරි දේවල් වලින් තියනවා පිරස තියනවා කියලා ප්‍රතිවේක්ෂ කරනවා කල්පනා කරනවා රිෆ්ලෙක්ෂන් එකක් කියනවා ඒම වෙලায় යා අතික්කම්මච පුරිසස්ස චවිමංශ ලෝහිතං මේ ලබාගත් මේ මැෂින් එකේ මිනිස්සු මැෂින් එකේ ඒ චවි මාංශ ලෝහිත ඔක්කොම ප්‍රසාරු කරගෙන ගිහිල්ලා මේ අර්ථත්‍රික්ෂාවට අහුවෙන ජාති මේ අත්‍යන්ත පච්ච වෙච්ච එයා අන්තිමේදී සම්පූර්ණ ඒ ප්‍රතිවික්ෂාවට අහුවෙන ඇටකෝ එක්ස්රේ වෙලා එක්ස්රේ මැෂින් එකට අහුණා වගේ එන්හිහාට දෙයක් යට පේන්නෙම නැහැ සත්ත්ව භාවයක් ගැන හිතෙන්නේ නැහැ ඊට පස්සේ. ඔය අහවලා මේවලා කිකියා දාපු මායාමය සංකල්පයන් පමණයි. තුන්වෙනි කීදී තව වෙනසක් වෙනවා. පුරිසස්සච විඥානසෝතම් පජානාති. එයාට ප්‍රජානනයක් වෙනවා විඥානසෝතයක් ගැන. ගලන විඥාන ධාරාවක් ඔය ඇතුළේ ලේ ගලන්නේ ඒ වගේ. ඔයි ගේ ඇතුළේ තියෙන විදුලි විදුලි කම්බි දෙකේ විදුලි යන්නේ ඒ වගේ. ඒකට විඥාන සෝතම් පජානාති. එයාගේ ප්‍රජානනයට අහු වෙනවා මං ඒ වචනම කියන්නේ. පස්සේ දන්නට ඇතුනවා ඒ ප්‍රජාන්ට අහු වෙනවා කිව්වේ ඇයි කියලා අහන්න ඕන. එච්චරයි. මගෙන් නෙවෙයි තව ඉන්න මට වඩා ධර්ම දන්නේ නැත්තුන්ගේ. විඥානසෝතයක් ඒ ප්‍රවාහයක් තියෙනවා කියලා අහුවෙනවා. උභයතු අබ්බොච්චින්න දෙපැත්තෙන්ම කැඩුනා සිඳුනා කියන වචනේ අබ්බොච්චින්නේ කියන්නේ ඒකට අපි දන්න භාෂාවකින් නිංගක් කියම අනින්ටරප්ටඩ් කියලා කියනවා. ඉදලෝකේ පටිච්චිතාන්ත පරලෝකේ පටිච්චිතාන්ත මෙතෙන් තත්දා ගන්න පුළුවන්, තව එහාට ත්‍යාග කර ගන්න පුළුවන්, භවයේ සම්බන්ධ කර ගන්න පුළුවන් විඥාන ස්රෝතයක් තියෙනවා. ඒ වචන ඉගෙන ගන්න අයන් සත්‍යයන් සමාපatti. දැන් සෝතේ පටිච්චිත විඥාන, අපටිච්චිත විඥාන කියලා අපි දන්නවා. ඊට පස්සේ විඥානය මනෝද්වාරික චිත්ත වීති ගැනගෙන ගත්තා. අපි දන්නින්නවා ඇතු ඉන්නවා ටික ටික වටෙන්ද සම්පටිච්චන සම්තීර්ණ වොත්තපන ටිකට හොඳේ. පටිච්චිත පටිච්චිතන්තේ මේ ලෝකේ භවයත් එක්ක සම්බන්ධකන ඊළඟ තැනටත් සම්බන්ධකන විඥාන ප්‍රවාහයක් මේක ඇතුලේ තියෙනවා, ගැස්සෙමින් තියෙනවා. ද විදුලියක් කියලා කිව්වට විදුලිය හැමතිස්සෙම ඒක වෙයි තියෙනව නෙවෙයි. ඒකේ ගමන් කිරීමක් තියෙනවා. අයන් තත්ත්‍ය දස්ස සමාපatti. ඒක තමයි තුන. එතන ඔන්න නොතේරිච්ච තැනක් ඔයාවි. අර ඇට කෝටුත් පසාරු කරගෙන යා ප්‍රතිවේක්ෂා කරනවා. ප්‍රතිවේක්ෂාගෙන වචන ඉගෙනගෙන තියෙන්න ඕන. අලුතෙන් ආපහු එන්නවා නම් ඒ අනිත් අය ගහලා දැනගන්න ඕන. පුරිසස්සච්ච විඥානසෝතම් පජානාති. විඥාන ප්‍රවාහය මේ මනුෂ්‍ය භූත භාවය තුළ තියෙන විඥාන ප්‍රවාහය ඉදලෝකේ පතිත්තිතාන්ට පරලෝකේ පතිත්තාන්ට මෙතනත් පස්සටත් සම්බන්ධ කරන්න පුළුවන් විඥාන ස්ථಿತಿ බවට පත් කරන්න පුළුවන් විඥාන ප්‍රවාහයක් තියෙනවා. මේක තමයි සතිය දර්ශන සමාපතුන් වෙනි දර්ශන සමාපත්. අවබෝධාත්මක නිගමනයකට එන ගතියක් තියෙනවා. අර සක්කි බබ්බටන් පාපුණාට ඒ තමාම විත්නස්සලහමාරයි. ඊළඟට හතරවෙනි එක සාරිපුත්තයන් වහන්සේ බුදුහාමට කියනවා, මම මේ ධර්මන්නේ තේරුම් ගත්ත එකයි, මං එහෙම කිව්වේ ආය වෙන කෙනෙක් නෑ වහන්සේට වඩා ඉහළ සම්බෝධියේ පිළිබඳ. ශ්‍රමණෙක් හරි ශ්‍රමණ නොවිච්ච කෙනෙක් හරි ශ්‍රමණෝවා බ්‍රාහ්මණෝවා, බ්‍රාහ්මණ කියනකොට දාන්න එපා ඒ පූණ නූල දාපු ඒ කවුරුන් හෝ ආතප්පමන්වාය අනියෝගමන්වාය උත්සාහ කරලා ප්‍රධානමන්වාය උනන්දු වෙලා භාවනා කරලා, ඒ භාවනා කියන වචනේ කියනකොට මතක් වෙන්න එපා පද්මාසනයක්. අනියෝගමන්වාය තමන් ඒකට යොදලා හිත කියලා තියෙන යොදලායකට ද බක්තියන්ට හිත යොදන්නේ, කෑමයන්ට හිත යොදන්නේ, ඒ වගේ මේ බලන්ටත් හිත යොදනවා. දැන් දන්නවනේ හොද්දක් හදනකොට මොනවද දාන්න ඕනේ, මොනවද දාන්න ඕනේ, මොනවද කරන්න ඕනේ, මොනවද අතුරු අත් එකතු වෙන්න ඕනේ, තුන පහ වර්ගෙ කොච්චර දෙන්න ඕනද, ඒ ඔක්කොම දන්නවා වගේ සම්මා මනස්කාරමන්වායි හොඳට කල්පනා වෙන් යොමු කරගෙන ඉඳලා ඒකට අනුරූපය නිසා චේතෝ සමාධින් පුසති. එක්තරා චිත්ත සමාහිත භාවයකට කන්ටැක්ට් කරන්න පුළුවන් යාට. දැන් සමාධිගත වුණාය, ධ්‍යානෙටපත් වුණා වගේ ඒ හුරු පුරුදු වචන ඔළුවෙන් බැහැර වෙලා ගිහිල්ලා තමන්ට තේරෙන්න ඕන මම මේක අපි ඔය සමහරට අපි කියන්නේ කෙට ටැප් කරලා බැලුවා කියලා අන්න ඒ වගේ දෙයක් වෙනවා. යථා සමාහිතේ චitte ඒ තත්වයට හිත සමාහිත වුණාම එකෙන් Taman ළඟටම ආවහම එයාට පුළුවන් බලන්ට අහා මේ ශරීරයේ මෙන්න මේවා තියෙනවා. ඔය යටිපතුල් වලින් උඩ කොණ්ඩෙන් පල්ලා සිවිය ඇතුලේ මෙන්න මේ જાති තියෙන මැෂින් එකක කෑලිවා. එහෙම බලලා අතික්කම්මච පුරුසස්ස චවිමංස ලෝහිතං අත්තිම්පත්ච වේච්චති. ඒක බොහොම හොඳ දේවල්. මේ ඔය තීබිච්ච වකුගඩු නහයවල් මොල මුත්‍ර චාබුකේම ලේ ඊට පස්සේ පක්මාව පෙනහලු ස්ප්ලීන් එක පැන්ක්‍රියස් එක ඒ වගේ ඔක්කොම පහු කරගෙන ගිහලා ඒ කෑලි බලන්නේ නැද මේකේ ස්කෙලිටන් එක තියෙනවා. ඊට පස්සේ මේක තමයි මේකේ ආකෘතිය තියෙන මුල්ම ආකෘතිය. අර ප්ලෑන් එක බ්ලූ print එක වගේ ඒක විතරක් කියන. ඒකත් එක්ක ආවහම නමුත් නාම රූප විඥාන වැඩ කරන්න බැහැ නේ මේ ඇට සැකිල්ලකට විතර. විඥාන රූපූපක විඥානත් තියෙනවා කියන ඔයත් කතා කරන එහෙම සමහරට පසුගිය සතිවල ඒ හතරත් එක්කම සම්බන්ධ වෙලා යන එකක පාට තේරෙනවා. අර තුන්වෙනි දර්ශන සමාපත්තියේදී තේරුණා මේ ලෝකේ පත්‍යිතයි පරලෝකේ පත්‍යිතයි කියලා. මෙතෙන්දි තේරෙනවා තුන් හතරවෙනි එකේදී පුරුසස්සත විඥානසෝතම් ප්‍රදානාති. අර එක්ස්රේ මැෂින් එකට අහුණා ගැට කෝටුත් ඔක්කොම පේන ඊට පස්සේ අර තේරෙන්න පටන් ගන්නවා ප්‍රජානනයක් එනවා. උභේතු අබ්බොච්චින්නම් එයාට පේනවා නොසිඳි පවත්න විඥානසෝතය uninterrupted නොසිඳි පවත්න කියන්න බෑ. ඒතකොට ඒකේ මේ අර සාති භික්ෂුවගේ කතාව මතක් වෙන්න ඕන. සදේව විඥානං සම්දාස් සම්සෘති කරන කතාව නෑ මේ. ඒකෙම හැසිරෙනවා කියන්නේ. උභේතු අබ්බොච්චින්න මට අතීතෙන් වර්තමානින් අනාගතේ කියන එකට සම්බන්ධ වෙලා යන තියෙනවා රතියක්. ඒ වනාට ඉද ලෝකේ අපපතිත්තන්ට පරලෝකේ අපපතිත්තන්ට මෙත්තන තැනකට විඥාන අත්‍යතියක් හැටියට දැන් තියෙන එක්ස්පීරියන්ස් වලට අහු කරලා තියාගන්නෙත් නැහැ. භවතන්න මිශ්‍රිත අනාගතයට සම්බන්ධ කරගන්නෙත් නෑ යායි. මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියලා. ලෝකේ අපපතිත්තයි. අයන් චතුත්ථ දර්ශන සමාප්පති අර්ථේනවා එයාගේ පාවිච්චින විඥාණය එයා තියාගන්නේ නැහැ ඉස්තරාතන්කට ගුලි කරගෙන කියලා. කුණ්ඩල්ලා වගේ තැනකට යොමු කරගෙන නැහැ. සත්‍ය දර්ශන සමාපatti ඒතදානුත්තරියම් බන්තේ දර්ශන සමාපatti මෙත හතරවෙනි එක තමයි බන්තේ ඉහෙම දර්ශන සමාපatti. ඒ කියන්නේ සත්‍ය අවබෝධය කරගන්න එක්කෙනා තමයි ඒක කරගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඕක තමයි මේ දර්ශන සමාපatti හතර සම්ප්‍රසාදනේ සූත්‍රයේදී දීගෙනයි. ඒකගෙන ඒ විදිහට මතක් කරලා යන්තම් කිව්වොත් එහෙමද අපි අපේම අභ්‍යන්තරයේට බලමු. දැන් මට මගේ ලෝකයක් කියලා මනසින් හදාගෙන තියෙන එක්තරා දෙයක්. ඒවා ඔක්කොම මගේ මනෝ චිත්‍රවල අර සංකප්පරාගෝ පුරිසස්සකාමෝ කියලා කියන කප්පන ඒ වගේම සංකල්ප කියන්නේ මනෝ චිත්‍ර ඉමේජස් සංකල්ප කිය. කපාරේන සිටවිල්ල චිත්‍රයක් මැප් එකක් ඇඳලා එනවා. ඒකේ මානසික පරාවර්තනය මගේ ලෝකේ කියන්නේ. මම මගේ මනස විසින් තීරණ නිගමනය කරපු දේවල් සංඥා සහිත වෙවිලා ඒක පරාවර්තනය කියන එක රිෆ්ලෙක්ෂන් එකක් වෙන ඕක තමයි මගේ ලෝකයේ කියලා මං හදාන්නේ. ඊට පස්සේ අපි දන්නවා ශරීරයේ නිදි කරවනවා. ඒ නිදි කරනකොට යලි සමහර හීන පේනම මනෝවලට විඥානවලට හීන කියලා කියන්නේ ඒකට අවදියෙන් ගත වෙන සිටේ අර තිබිච්ච සංකල්පනාවල මනෝ චිත්‍රවල දෝංකාරයක් එකෝ වෙලා. ඒත නිින්ද කියලා දෙයක් එනවා. ඒ නිින්ද කියන එක අපි දන්නවනේ. ඒ නිින්ද එනකොට අර ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයේ తాවකාලික අත්විඳීමක් සිද්ධ වෙනවා. වටපිටාව ගැන අනවදිමත් බවක් තියෙනවා. ඕක තමයි සාමාන්‍ය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අර ප්‍රභාස්වර සිටි කියන එක කිලිට්ටු වෙච්ච ගති බලමින් කිලිට්ටු ගති ඉවත් කරමින් ප්‍රභාස්වර සිට අර විඥාන සෝතේට තත් කරලා බලන්න තමයි අපි ධර්ම සාකච්ඡා කරන්න භාවනා කරන්නේ. ඉස්සර අවදි වෙලා ඉන්නකොට හරි නිින්දේ ඉන්නකොට හරි හීන දකින්නකොට හරි තියෙන තත්ත්වයට වඩා වෙනස් වෙනවා. ඒ තියෙන තත්ත්වයන් ගැන cognizing power එකක් නෙවෙයි සතිමත් භාවයක් තියෙනවා. සතිමත් භාවයක් තියෙනවා. මේකේ උඩ සම්මනේ කරි සම්මන වෙන කෙනෙකුට හරි සමනෝවා බ්‍රාහමනෝවා. හැබැයි ආතප්ප මන්වය, අනුയോഗ මන්වය, ප්‍රධාන මන්වය කියපු මේ විදිහට ඉන්ද්‍රිය සංවරයෙන්, සීලයෙන්, ඉන්ද්‍රිය සංවරයෙන් තමන්ට තමන් ඩිංගක් කතා බහ කරලා තමන් එක්කම කතා බහ කරලා අපිට මේක කරන්න පුළුවන්. ස්ත්‍රී භාවයන්, පුරුෂ භාවයන් නෙවෙයි, සිංහල භාවයන්, බෞද්ධ භාවයන් නෙවෙයි, පවිදි භාවයන් නොපවිදි භාවයන් නිහාය ගොසින් ඉන්හා ගොසින් මේක දකින්න පුළුවන් බවක් පේනවා. සම්මා සම්බුදු සරණයි ධර්ම සාකච්ඡා පොත්තන්ට අවසාන කිමන බලාපොරොත්තු වෙන්නත් බුදු සරණයි. සාදු සාදු සාදු ඉස්සරණට තිතුවන්නේ හොඳයි කල්යන් මිත්‍රයනි, මම ගෞරවයෙන් ආරාධනා කරනවා සම්ප්‍රසාදනි සූත්‍රයේ මේ අද අපි සත්‍යත්ව අවශේෂණ ස්මත් කළ දුන්නේ දර්ශන සමාපත්තිය සම්බන්ධ කරගෙන අපි සාකච්ඡාවකට ලැබෙනවා. ඔබට අවස්ථාව හොඳයි සත්‍යත්වමානි කල්යන් මිත්‍රෙන්ට ගැටලු නැහැ වගේ. අපි මම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න සත්‍යත්වමානි මට තේරුම් ගන්න ඕනේ මේ සාකච්ඡාව මණ්ඩපේට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නම්. සත්‍යත්වමානි මේ දර්ශන සමාපත්තිය කොටසේදී අපි දැන් හතර ආකාරයක් ගැනුණා. එහි අර පළමුණ දර්ශන සමාපත්තිය කියපු දේ යම් කිසි කෙනෙක්ට මහණෙක්කෝ බමුණෙක්කෝ විසින් කරන දෙයක් හැටියට අපි මම ඒක ආරම්භ වශයෙන් කරන දේ සහයෙන් සත්‍යසම්මක මානසිකාරයේ පිටවලා ඒ ප්‍රතිපලයක් හැටියට සමාධියක් හිතේ ඇති වෙනන් පස්සේ ඒ චිත්ත සමාධිය ස්පර්ශ කරනවා. ඒ තමයි ප්‍රතිපලය. ඉතින් ඒ තමයි මම තේරුම් ගත්තේ මේ පැහැදිලි කිරීම තුළ දර්ශන සමාපත්තිය කියලා. එතකොට දෙවෙනි එකේදී අර තමයි අපිට මට තේරුම් ගත්තේ අපි ඒ ආකාරයට නොකරලා ඉන්න අනුතුරුව ඇතිවන දේ තමයි අර මේ අතික්කම් පුරුෂස ඒ කොටසෙන් විදියට ඊට පස්ව තමා මේක හේතුඵලයක් හැටියට ඉබේ වෙන දෙයක්ද සත්‍යත්වමානි ඉතින්දී ඒ යෝගියා විසින් කළ යුතු දෙවන පියවරක්ද සිතාමතා කළ යුතු දෙවන පියවරක්ද මගේ ප්‍රශ්නේ තේමාවක් දන්නේ නැහැ සත්‍යදෝන. ඒ කියන්නේ ඒ ආකාරයට අර ලේමස්සික්ම ඇට නුවණින් බලන්න කියන තැනට එනකොට අර මොකද අපි බොහෝ විට බොහෝ අය අප්ඩේන් කරනවා අර හිස් කෙස් ලෝමා දිවිදිස් අපි බලනවා. ඉතින් ඒක ප්‍රතිපල දැනට සමහර අය චේතනාවේ පළවෙනි කොටස දක්වාපත් නැති සමහර අය නැති. ඒක නෙවෙයි මගේ ප්‍රශ්නේ. ඉතින් ඒක ඉන්න අනුතුරුව යම් කෙනෙක් අර දෙවෙනි සමාපත්තිය සඳහා කිසියම් ආකාරයක උත්සාහයකින් හිතාමතා කළ යුතු ඊගා පියවරක්ද නැත්නම් හේතුඵල ධර්මයක් ඇටියට මෙය ගලාගෙන යන දෙයක්ද කියන සත්‍යත්වයන් මම ආරම්භක වශයෙන් සාකච්ඡාවට ඉදිරිපත් කරන්න. එහෙනම් මම මේ අද පොඩ්ඩක් අපි අර ප්‍රශ්න ඔස්සේ පොඩ්ඩක් කතා කරන්න කලින් මිත්‍රයනි අපි අනිත් ඔබතුමා ඔයගොල්ලන් දැන් වෙනත් අදහසක් ඉන්නේ නැති වෙනත් කාරණා මතු කරන්න ඒවට අවස්ථාවක් නැවත ගන්න. දැන්ට මේ මම අහපු කොටසට මට පිළිතුරක් හිතේට සාකච්ඡාවට එකතු වෙන්න චිත්‍ර මහත්මේ ඒ මම අවධානය මම යොමු කරන්නේ ප්‍රථම සාධු වෙන එකට පමණ දැනට. හොඳයි. තිරන් සර්නේ නැවත සැරයක් පොඩ්ඩක් මතක් කරලා දෙනවා නම් හොඳයි. මොකද පොඩ්ඩක් සතිය එහා මෙහා වුණා. මේකයි ඔය ડોක්ටර් බලුවත් ඇහුවේ. දැන් පළවෙනි දර්ශන සමාපත්තියේදී සිද්ධ වෙන්නේ මේක අපි දන්න හැටියට අර කේසාලෝ මානකා දන්තා තචෝ කියන එක අර චේතෝ සමාධියට හරියලා ඒකට සම්බන්ධ කරගන්න පුළුවන්. මේක ගොඩක් කියලා විතරක් තේරෙනවා. ඒකේ ඉන්ද්‍රයන්ගෙන් හැදිච්ච දෙයක් කියලා යාර තේරෙනවා. දෙවෙනි එකේදී ඒ தත්ත්වය පහු කරගෙන ගිහිල්ලා. ඒකට පාලින් කිව්වේ අතික්කම්මච පුසස්ස චවිමංස ලෝහිත. මේ සිවිය මාස් ලේ කියන එක පසාරු කරගෙන ගිහිල්ලා එයා එක්ස්රේ කරනවා වගේ අර පේන ඇටකෝටු විතරයි කියලා එක තමයි ද්විතීය සමාපත්තිය. එයා එතකොට ඔය දලුවත් උන්නේ ඇහුවේ මේක පියවරෙන් පියවරට එනවාද එහෙම නැත්නම් අර හේතුඵල සම්පතියට අනුව මේකෙන් පස්සේ එකක් එනවාද කියලා තමයි ඇහුවේ. ඉතින් ඒ ගැන තමයි කතා කරන්න ඕනේ කියලා කිව්වේ බුදු සරණයි. තිරුවන් සරණයි. අපිට මේ ප්‍රශ්නය ගැන කතා කරන්න සුදුසුකම් තියෙනවද කියන එක නම් දන්නේ නැහැ. නමුත් භාවනා යෝගියෙකුට ඇත්තටම මේ தත්ත්වයන් වලට හිත යොමු කරොත් කියන අදහස එකතු කරන්න පුළුවන්. මොකද භාවනා ක්‍රම එක එක විදිහට අපි භාවනා කරනවානේ. දැන් මෙතන කායानुපස්සනාවේදී ඇත්තටම පළවෙනි පස්සේ සමාපත්තියේදී ආයනුපස්සනාවේ පටන් ගැනීමේදී වගේ යම් කිසි විශේෂ දැනීමක් වගේ කියලා හිතෙන්නේ. නමුත් එතනින් එහාට යනකොට ඒත් පොද මෙතන තුන්වෙනි පත්‍ය විස්තර කරනකොට සත්‍යජිතුමා මේ ප්‍රජානනය වේ කියන වචනේ පාවිච්චි කරා. ඇත්තටම විශේෂ දැනීමක් ඇති වෙනවා කියන එක. ඉතින් ඒ සිදුවීම ඇත්තටම මම හිතන විදියට ක්‍රමක්‍රමයෙන් භාවනාවේ ඉහළට යෑමදී අර එතුමා පැහැදිලි කරපු විදියට ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය අනින්ද්‍රිය තත්ත්වයට පත් වෙනකොට ඒ විඥානයේ පිරිසිදුකම නිසා ඇතිවන තත්ත්වයක් කියලා වගේ තේරෙන්නේ. දැනට තේරුවන් සර්පයි. හොඳයි, තේරුවන් සර්නයි. ඒක මම තේරුම් ගත්තේ ඔබතුමී කියපු දෙයින්. මම තේරුම් ගත්ත කියන්නේ ඔබතුමී කිව්වේ මේ දෙක කියලා හිතනවා. ඒ කියන්නේ ඒ හේතුඵල ධර්මයක් විදියට දෙවෙනි අධ්‍යයනයේදී එකම ක්‍රියාව යොදවලින් පුත්‍රයාට සිදුවෙන දෙයක් හැටියට තමයි ඔබතුමා කිව්වේ. දෙවෙනි දර්ශන සමාපත්තිය හැටියට සිදු වෙයි කියන දේ. පස්සේ මම උනේ අත්‍යවම මේ දෙවෙනි පියවර සඳහා තමයි විශ්ින් වෙනත් නෙමෙයි ඊගා ස්ටේජ් එකට තමයි විශ්ින් කළ යුත්තේ කියලා කියන එකයි. මම පද්මශ්‍රී මහත්මයාට යොමු වෙන්න. තේරුවන් සරණයි. මේක තේරුම දැනෙන විදිහට දන්න යම් මට්ටමකින් දැනෙන විදිහට ප්‍රායෝගිකව තේරුම් අරගෙන තියෙන විදිහට මේක එකම භාවනාවක් තුලින් මේක ධම්මානුපස්සනාව කරාම ලැබෙන ක්‍රමයක්. ඉතින් ඒක නිසා ඔක ඔතනදී බෙදලා වෙන් කළා වගේ පෙන්වුවට මේක කවුරු හරි ඒ භාවනාවක් එක දිගට කරනවා නම් මේක දිගට අවසානය කරාම එළමෙන්න පුළුවන් ක්‍රමයක් කියලා තමයි කියන්න පුළුවන්. තේරුම් ගන්න. හොඳයි, තේරුම් ගන්නයි. හොඳයි, එතකොට මේ මම සත්‍යතුමාට යොමු වෙනවා ඒ කොටස ගැන පැහැදිලි කරලා දීලා අපි මා ඊගාව කොටසනුත් මට හිතයි තවත් දෙයක් මුකන් සත්‍යතුමානි එතෙන්දී පැහැදිලි වුණා පැහැදිලි දුන්නා විඥානසෝතං පජානාති කියන දේ විඥානසෝතේ ගලන විඥානය දහරාව පිළිබඳව පජානනයකට අහු වෙනවා කියලා පජානනයකට අහු වෙනවා කියන එකයි කියුනේ ඒ කියන්නේ එතකොට ඒක මෙතෙන්දී මට හිතුනේ මේ ඒ ප්‍රතිපලයක් හැටියට එක වෙන දෙයක් හිටිය. එතකොට මේ මේ ඒ කොස් අපිට ටිකක් ඉස්මතු කරන්න කැමති. ඒ වගේම මේක දීස කියුනේ ඉද ලෝකේ පටිච්චිතංච කියන එක පරලෝකේ පටිච්චිතංච කියන විදිහට හතරවෙනි එකදී තමයි අපිට කියන්නේ අපටිච්චංච කියලා. ඉද ලෝකේ පරලෝකේ අපටිච්චංච කියලා. එතකොට මෙන්න මේ දෙක පිළිබඳ සත්‍යව හොඳින් අපිට වෙනස පැහැදිලි කළා. මම හිතනවා මේ සාකච්ඡාවේ අපිට ඉතිරි කොටස අපි අතින් බලාපොරොත්තු වෙනවා. අපි ඉතින් කතා කළ යුතුම දේවල් වලට මොකද පසුගිය සතිය කතා කළ යුතු දේ කතා කළ දේවල් කිසියම් අපිට තිබිච්ච අදහස් වල දේවල් අපිට පොඩ්ඩක් නැවතත් මතක් කරගන්න අපිට ඒ කොටස දෙන්න පුළුවන්. නමුත් ඒ සාකච්ඡාවට පදනම සඳහා සිතවන්නේ මට ඒ කොටස නැවත සැර කිස්මත් කරගන්න කැමතියි. මේ හතරෙනි තුන සහ හතරෙනි කියපු වෙනස පිළිබඳවත් පජානාති කියන දේ පිළිබඳවත් මේ ඒ මම අර පළවෙනි මිතාහු ප්‍රශ්නයේ සහ පදුසු මහත්තයා හැම දීපු පිළිතුරට අමතරව සත්‍යත්වමානේ ඒ සියලුම කාරණා පිළිබඳව ප්‍රාර්ථනා දෙමින් ඉන්න ප්‍රශ්න සම්බුද්ධ සරණයි තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. අපි දැන් මතක් කරගන්න ඕන අර අපි ඉගෙන ගන්න සංයුත්ත නිකාය සූත්‍ර දේශනා බොහෝමයකදී අභිනන්දිත අභිවදන අජ්ජෝසායතිත්‍ති කියන අභිනන්දති අභිවදති අජ්ජෝසායතිත්‍ති අපි ඉන්ද්‍රිය පහක් තියෙනවනේ. දැන් අපි එකෙන් ලෝකේ පුෂති කියන්නේ ඕකෙන් තමයි පුෂණය කරන්න ඕකේ. මම මේ වචනේ පාවිච්චි කරනවාද ඉගෙන ගන්න. කන්ටැක්ට් කරන්න ඕකේ. නැත්තම් මොකෙන්ද ඇටරේ කිල්ල අනිත් අය කන්ටැක්ට් කරන්නේ. මතකද අර සූත්‍ර අධිකා තියෙනවා අග්ගි අර කියනවා ආගම්බියට වෙන්න ඕන මේක මාතා මව්පිය නිසා හටගත්ත බත් රොටි බත් වලින් විටමින් වර්ග වලින් පෝෂණය වෙච්ච ශරීරයක් තියෙන විඥානං එත්ත සිතං එත්ත ප්‍රතිබද්ධං විඥානත්වය මේක තුල මෙතන ප්‍රතිබද්ධයි මෙතන කලපදියන් වෙලා තියෙන්නේ. ඔතු ඔය විඥාන தත්ත්වය සවිඥානික බව කියන්නේ ඉන්ද්‍රිය හයත් එක්ක. එතකොට ඒවා අභිනන්දනය කළහම අගේ කළහම අගේ කළ කතා කරනකොට නැත්නම් අනුසේ වශයෙන් හරි තියෙනකොට එතෙන්ට විඥානය තියෙන්න උදව්වක් වෙනවා. විඥාන ප්‍රතිත්ත්වයක් වෙනවා. ඒ විඥානේ ප්‍රතිත්ත්ව වෙන්නේ දැන් ඔයත් මං ජයන්ත මහත්මයා අද ඉන්නවද කතා කරනවද ඇහෙන්නේ නැද්ද මොකද? එතුම ඉන්නවා මං හිතන්නේ කතා කරේ නැහැ කියලා. හොඳයි සතිය තමයි. මුදේ ඔයත් දන්නවා මේ අභිධර්ම පාඩම් වල බෞද්ධ භික්ෂුන් වහන්සේත් එක්ක කතා කරනකොට ඔය චිත්ත වීති කියලා කියනකොට සම්පටිච්ඡන සිත, සම්පීර්ණ සිත, වොත්තපන සිත කියලා කියන්නේ. ඒවා සිත කියලා කිව්වට චිත්තක්ෂණ, චිත්තේ ක්‍රියාගති, චිත්තේනේ විඥානය. චිත්ත කියලා විඥාන, විඥාන ගතිවෝ. දැන් ප්‍රත්‍යන්ත තේරවාදී හින්දා ඔය කවුරු තේරවාද බෞද්ධ ආගමේ තියෙනවා පටිසන් මනන්නේ භවාංග කියලා. උකට භවාංග සිත කියලා භවාංග විඥානයක්. අර විඥාන සූත්‍රයේ භවක විදිහේ වගේ මේකේ තියෙනවා. එකතන තියෙනව නෙවෙයි හැබැයි. සාතිටි කියපු එක මතක් වෙන්න ඕන. මහාතන්නා සංකේසුත්. එහෙම නෙවෙයි. ධර්මෝග පුරුෂ කිව්වේ එහෙම හිතුවොත්. එතකොට මේ මොගගොන්නට නොගිහින් ආරිසාවක භාවයෙන් සුතවාරිසාව කියලා බැලුවාම තේරෙන්න ඕනේ අල් භවංග චලන භවංග උපච්ඡේදි කියලා ක්ෂණ දෙකක් එනවා. ඊට පස්සේ මට හිතන මම මේ අවුරුදු 30කට කලින් ඉගෙන ගත්ත දෙයක් ගැන කතා කරන්න ඉවහක් ඔයත් දැනගන්නට භවංග චලනින්ප සම්පතිච්චන සම්තිරණ වොත්තපෙන ඒවට කියනවා ක්‍රියා මාත්‍ර ක්ෂණයන් කියලා. චිත්තක්ෂණයන් මං කැමතිනේ චිත්තයන් කියලා කියන්නේ. එක්ෂණයක් කියනවා ඒක ඒතර වොත්තපනයේදී කියන එක. වොත්තපන කියලා කියන්නේ තීරණයකට බහිනවා. ඔය තීරණයකට බහින්න එක එන්නේ අර අභිනන්දන අභිවදන අජ්ජෝසාන කියන එක්කෝ අභිනන්දති අභිවදති අජ්ජෝසාතිති. එහෙම නැත්නම් අර සංකප්ප විකල්ප ඇවිල්ලා මේ තක විතර්ක ඇවිල්ලා එහෙම තන අනුශේතින්සා. ඒ අනුශේ විසින් දෙන පෝෂණය අනුව ඔකේ තමයි ව්‍යවස්ථාපනය කරලා ඒ සංඥාව අර මං දැන් කිව්වේ අර අවදිවත් ලෝකයේදී අපිට රිෆ්ලෙක්ට් වෙන එකක් වෙන්නේ කියලා මේක පරාවර්තනයක් විතරයි වෙන්නේ කියලා මේක අමාරුයි තේරුම් ගන්න. අතරින්ද පාර ඒ සංකල්පයන් ලැබි තමන් හුරුපුරුදු කරගත්ත සංඥාන කාම සංඥා වෙන්න පුළුවන්, පටිච්ච සංඥා වෙන්න පුළුවන්, නෙක්ඛම්ම සංඥා වෙන්න පුළුවන්, අහිංසා සංකල්ප සංඥා වෙන්න පුළුවන් එකක් කවන්නේ. ඒ තීර තත්ත්වයන් අනුව සංඛාර ඇති කරගෙන නැත්නම් ජවන ඇති කරගෙන ඉස්සරහට පන්න ගන්නවා. ඔන්න ඔක තමයි ඊළඟ භව තණ්හාවට යන්නේ. එතකොට අර සූත්‍රයක මතකද කිව්ව බුදුහාඳුරෝ ඒක හොඳ දේශනයක්. ප්‍රයත්න යෝගින සාකච්ඡා කළා. දැන් මේ ඉර නැගෙනහිරින් එනවා පායනවා. පායනකොට මට තියෙනවා මේ ඒක ඇවිල්ලා මේ බිත්තියට ජනේලයක් කරලා තියෙනවා. ජනලින් ඇවිල්ලා බිත්තියට සම්බන්ධ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහොම උතුම් ලෙස මේක කියලා දෙනවා බොහොම තේරෙන බසින්. හොඳයි මේ බිත්තිය නැත්තම් ඒක කොහෙද ඇටෙන්නේ? අර එහා පොළොවේ. පොළොවක් නැත්තම් කොහෙද වැටෙන්නේ? ඇටෙන්න තැනක් නෑ. අපි තුන් දත්ත වල අහසේ දූවිලි වල. දූවිලිත් නැත්තම් කොහෙද? එතකොට ඒකපත් එක තැනක ඉඳ දෙයක් නෑ. එතකොට අපි හිතමු සූර්යාලෝකය කියලා. සූර්යා විතරක් නම් තියෙන්නේ. ඒ ආලෝකේ පත් වැදෙන්න තැනක් නෑ. අන්න ඒක තමයි අවිඥාණයට ඉඳ හිටින්න තැනක් නෑ කියන්නේ. එතකොට සූර්යා විතරක් නම් තියෙන්නේ. ඒ කියන්නේ මගේ මනසේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ සම්බන්ධකම් පවත්න්නේ නෑ මං. පවත්නවා නමුත් අර අභිනන්දන අභිවදන අජෝසාන නෑ. එහෙම නැත්නම් මට විඥානේ පවත්වන්න අර කියපු ඉන්ද්‍රිය විඥානයටත් වඩා අර කමන්ත භව සංහාවත් එක්කින් විඥානේ දැන් පවත්වන්න ඕනකමකුත් නැහැ. මේක පස්සට ගියන්ට ඕනකමකුත් නැහැ. ගෙනියන්න දෙයක් නැහැ. පොද ඇට සැකිල්ල දක්වා බලලා ඉනුත් එහා බලෙන් තියෙන. තමන්ට වේනවා මේක හුදු ක්‍රියාත් පරිසම්පන්න ක්‍රියාදාමයක් විතරයි කියලා. එතකොට අන්තිමේදී අපි තු මුළු මේ විශ්වෙම ගන්න බලන්න. ඔය දැන් ওই දර කෝටි ගස් කෑලි ගෙවල් දොරවල් දුවා දරුවන් ස්ත්‍රිජ් එක කාර්කයේ රැකියාව බැංකු ගිණුම ඩොලර් ඒවා මෙව නේ දැන් ඉන්නේ. හොඳ දේව පව කරගෙන ගිහිල්ලා. ඒ නමත් පව කරගෙන ගිහිල්ලා. ඇසකෝඩුත් පව කරගෙන ගිහිල්ලා. දැනට පාවිච්චි වෙන විඥාන ස්වරූපයක් පව කරගෙන ගියාම වගේ ඔක්කොම පෘථුවියත් නෑ, හඳත් නෑ, සැටෙන් නෑ, බ්‍රහස්පති නෑ, සෙනසුරු නෑ, මාස් නෑ, නෙප්චූන් නෑ, මුකුත් නෑ. ඉර විතරක් නම් තියෙන්නේ ඉරේ එළිය විසින් ඉරේ එළිය දැක්වා වගේ තත්වයක් එන එක තමයි අර අපපතිත විඥානක මේ ලෝකෙත් නැ පරලෝකෙත් නැ සම්පූර්ණ එයාට එයා ඉර බව ඉතර වෙන්නේ ඉර විසින් ඉරේ ඉරේ ආලෝකෙන් ඉර දැක්වා වගේ වැඩක් වෙනවා මේක දැක්කහ මම දන්න එක තේරෙනවා කියලා මම හිතනවා හැබැයි ඉරේ ආලෝකෙන් ඉර ඉර විතරක් දැක්කොත් මොකද වෙන්නේ? එයාට ආඩම්බර වෙන්න දෙයක් තියෙනවා. ආඩම්බර වෙන්න වෙන කෙනෙකුත් නැන්නේ. හඳක් නැහැ, තරුත් නැහැ, පෘථුවියක් නැහැ, වෙන මොකුත් නැහැ. මේ මේ මේ සෝලාර් සිස්ටම් එක මොකුත් නැත්තම් ඉරේ ඉරේ ආලෝකය යන්නේ. ඒ වගේ මම විතරක්ම නම් ඉන්නේ මේක කියලා දෙන්න වෙන බෞද්ධයොත් නැත්තම් වෙන ගෑනු මිනිස්සුත් නැත්තම් මට ඇහෙන් බලන රූප ඕනකමකුත් නැත්තම් කනෙන් අහන ශබ්ද ඕනකමකුත් නැත්තම් නාහෙන් ගඳ විඳ අමුදු දෙයක් නැහැ ගඳ විඳිනවා කියලා එක එක ඒවා පිච්චනේ වයි කර වෙනේ වයි නාකි වෙනේ වගේ ගඳ සුවඳ තමයි දැනෙනවයි කියලා කියන්නේ. එහෙම වෙන්නේ නැත්තම් දිවට අමුතුරු රසකුත් නැත්නම් ස්පර්ශයක් මේකේ තව එකක් ගෑනවා එකගේ කිරීමකුත් නැත්නම් හිතින් හිතන ඔය එක එක වර්ගයේ සිතිබිලි එක් ස්පර්ශ වුණාම අමුතුන් ඕකේ ඔය ජවඩවන්න දෙයක්ුත් නැත්නම් මට මේ සිතිවිල්ලා රස සිතිවිල්ලා සද්දා සිතිවිල්ලා හරි වැඩි කාම සිතිවිල්ලා කියලා උඩ මේ ස්පහත් වෙනටත් දෙයක්ුත් නැත්නම් අඩු කරගන්නත් දෙයක්ුත් නැත්නම් ඉර විසින් ඉර දැක්කා වගේ මේ ප්‍රයත්න තේරුම් අරගෙන සාරිපුත්තන් වහන්සේ කිව්වගේ තථාගතයන් වහන්සේට කෘතඥතාව පූර්වක ස්තුතියක් කරලා කරුණාම් වැඩ කළ යන ඉච්චරයි වෙන්නේ. සාදු සාදු සාදු සතුටුවනි කල්යාණ මිත්‍රෙනි ඔබට අවස්ථාව. හොඳයි සතුටුවනි කල්යාණ මිත්‍රද බොහොම නිහඬයි මම හිතන්නේ සාකච්ඡාවේ අපි කියන පතකනිෂිය ගැඹුරු බව නිසා වෙන්නේ ප්‍රශ්න කොට ගන්න අපහසුකමක් ඇති සමාලලට එහෙම නැත්නම් අනිපත් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මට නම් පැටලිච්ච හරියටම කීපයක් තවම තියෙනවා. අර කොපමණ කිව්වත් අතර වෙනත් තැන් වලින් ඒ කියන්නේ වෙනත් පොත්පතින් සාමාන්‍ය සූත්‍ර ටිකකින් දැක්ක දෙවලු අර සත්‍යත්වයනේ මේක මම කොහොමද තේරුම් ගන්නේ අර අපලියාපන්න භූමියේ ඇති වෙන ධාතුන් ගැන කියන කොටේ ධම්ම ධාතුවත් මනෝ විඤ්ඤාණ ධාතුවත් පමණයි ඇති වෙනවා කියලා තමයි මට මතක දෙති අපලියාපන්න භූමියේ තියෙන කියලා තියෙන්නේ. ඉතින් මනෝ ධාතුවවත් කියන සමහරමක් නැහැ. සත්‍යත්වයන් ඒකට දැන් අර හිර පමණක් දකින්න තත්ත්වයේ කියනකොට ඒ කීප දෙයද අපි මේ තේරුම් ගන්න ඕනේ හිර පමණක් දකින්න නම් එතෙන්දි ධම්ම ධාතුව සහ මනෝ විඤ්ඤාණ ධාතුව ක්‍රියාත්මක වීමක් තියෙනවා. ඒක කොමනයි? මනෝ ධාතුවවත් සම්බන්ධ වෙන්නේ නැහැ කියන විදිහට ඒ පැත්තට ආ යුතුද නැත්නම් එතෙන්දි නොආ යුතුද දන්නේ නැහැ සත්‍යත්වන්නේ මම මේ ඉගෙන ගැලපෙනවා නම් මට යමක් කියවෙත් පැහැදිලි කරන්න සත්‍යත්වන්නේ කියලා සම්. ඒක තමයි මං කිව්වේ අර ওই වොත්තපනේ කියන එක ගතේකට එතනින් පස්සේ අකුසල ජාතයන් යන්නේ නැ ජවණයන් එනවා නම් කරුණා මුදිතා ප්‍රඥා එක්ක ගිහිල් ඉවර වෙනවා. එතෙන්දි තමයි එක් එක් එක් නතර වෙන තැන. අකුසල සංස්කාරයන්ට යන්නේ නැ මුදා. සත්‍යවානේ සමාවෙන්න එහෙනම් මම මෙතනදි මම විදිහට අහන්නම් මේ තේරුම් ගැනීම සඳහාමයි. සත්‍යත්වානේ එතකොට වොත්තපනේ නිහාට යන්නේ නැහැ කියලා කියනවනම් සම්පටිච්චනේෙන් සිද්ධ වෙලා ඉවරයි. එතකොට සම්පටිච්චනේ කියන්නේ ස්පර්ශයක් වුණා කියන තැනින්නේ සතුනේ. එතකොට මේ මනෝ ධාතු කියලා අපිට ඉගෙන ගත්තේ මේ අර පංචද්වාරණ සිතදී එතෙන්දී ඇති වෙන තැනට මනෝ ධාතු කියනවා කියලා මේ අර පටහන විදියට විස්තර කරනකොට එතකොට ඒ මනෝ ධාතු මෙතෙන්දී නැති වෙනින්දා අපිට හේතුනා මේ අපි මේ පොඩ්ඩක් කෙනෙක් කතා කරන සතේ හිතනවා එහෙමනම් තෙන්දී මේ පංචද්වාරණ ඇතිවීමක් හෝ සම්පටිච්චිනේ දයමක් හෝ සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්පර්ශය සිදු වෙන්නේ නැහැ කියලා. ඒකට ඒ කල්පනාව ගනු දැන්නා දැක්කොත් දැක්කා පොණ දුටු දුටු දැන් පොණ කියන තැන නෑ නෑ එතෙන්දී අවිද්‍යාවත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතෙන්දී ඒවට ක්‍රියාශීල කියලා කියන්නේ ඒකයි සම්පතිච්චනේ එතෙන්දී ඒ ඉන්ද්‍රියන් ගන්නවා දැන් ඒක දකින්නවා කියන එක තියෙනවා යා. අර සංකතේ තමයි නතර වෙන්නේ. සංස්කරණේ නැතනේ සංඛාර දුක්ඛේ නතර වෙනවා. දුක වශයෙන් දැක්කහ. ධර්මී මොක්ක මොක තුනක් තියෙන ඒ තුනේ එකකට යනවාමයි උඩට. එතෙන්දී අර දැන් ඒ උත්පන්නයට බලපාන්නේ අනුසය. ඒ අනුසය බලපෑමක් එයාට නැහැ ඊට පස්සේ. ඊට පස්සේ ඒවද සම්පූර්ණ ධර්මාන්විත වෙලා හමාරයි. ඒ කියන්නේ විපස්සනාට අහු වෙලා හමාරයි. ශූන්‍යතාවෙන් දැකලා හමාරයි. ඒකයි කියන්න හදන්නේ. ඒ කියන්නේ දකින්න අතුරුදහන් වෙලා. අරමුණ රස විඳින්නෙක් නැහැ ඊට පස්සේ. පටිසම්පන්න ක්‍රියාදාමයක් තියෙනවා ඉන්ද්‍රිය තියෙනවා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ තියෙනවා. ස්පර්ශය තියෙනවා සංඥා තියෙනවා ඒව නැත්තේ නැහැ. හැබැයි ආයතන සත්‍යත්වයි මොනවාද එයා ඒත්නේ අන්න ඒකයි පරලෝක පතිත්ති විඥාන ඊට පස්සේ සම්බන්ධ කරලා එහා ගිහින්න්නේ නැහැ. එයා ඊට පස්සේ එතනින් යාර සම් ඉද ලෝකේ අපපතිත්ති තන්ත පරලෝකේ අපපතිත්ති තන්ත යාගී අර පාවිච්චි කරන විඥානයේ කියන්නේ නැත්තම් අනුසයත් එක්ක මිශ්‍ර වෙනදී එයා වෙන් කළ හඳුනා ගන්න මේ අහවලාගේ කියලා මේ මඥානේ කියලා යට හිතෙන්නේ විඥාන නාම රූප ඒවා එක්ක යන්නේ ඒ தත්ත්වේ තියෙනවා කියලා දන්නවා ආහාර අතර තියෙනවා ඒකෙන් තමයි මේ කියන්නේ යනකම් පස් ආහාර තියෙනවා කබලින්කාර ආහාර තියෙන මනෝ සංචේතන ආහාර තියෙන ඒ පවතන පවතින විතරක් මෙතන විඥාන ආහාර තියෙන නාම රූප සඳහා අර විඥාන බීජ කිය විඥාන බීජයක් නේ ඒ බීජ නැති කරන හින්දා මේ අල්පහනක් වෙනවා කිදි වෙනවා එච්චරයි වෙන්නේ එතකොට. ඒක නෙවෙයි මට කියන්න ඕනේ. දැන් අපිට අවබෝධාත්මක වෙනකොට මා විසින් මා දැකීම සූර්යා විසින් සූර්යා දැකීම හා සමානයි කියලා කියන්නේ. ඒකයි ඒ කියන්නේ. මා විසින් මා දැකීම සූර්යා විසින් සූර්යාගේ ආලෝකයෙන් සූර්යා සූර්යාම දැක්කා වගේ දෙයක්. අර පවතින தත්ත්වයේ තේරුම් ගන්නවා. හම්මස්නහල් පහු කරගෙන ගිහිල්ලා ඊට පස්සේ අටකෝටුත් පහු කරගෙන ගිහිල්ලා මේක විඥානසෝත්‍යයක් ඔබ හෙස්සු අබ්බොච්චින්නම් විඥානසෝත්‍යයක් තියෙන දෙපැත්තෙම නොතෙන්දිච්ච මෙතනක් තියෙන එතනක් තියෙන්න පුළුවන් ඊළඟට එයා දකින්නවා ඊට පස්සේ අද ඒ උසස්ම දර්ශනානුත්තරයේ සාරබුත්යන් වහන්සේ කියන්නේ එතකොට ඉදන මේ ලෝකෙ පතිත්ති තත්න පරලෝකෙ පතිත්ති තත්න ඒක තමයි. හැබැයි ඉතින්දි උභයතු අබ්බොච්චින්න දෙපැත්තෙන්ම සිඳිලා නැහැ කියලා දකින්න මේක තියාගන්න පුළුවන් යාට. එයා තියාගෙන ඉන්නේ තමන් අර දකින්න නැත්තම් පුජ්‍යල භාවයේ සත්ව භාවයේ එතෙන්දී පුජ්‍යල භාවයෙන් ඩිංගක් තියෙන අනුසයත් එක්ක යන හින්දා ඒකේ කැපිලා තියෙනවා එච්චරයි වෙලා තියෙන්නේ. ටිකක් ගැඹුරුයි කි මම ඒක හිතලා බලන්න ඕන කාරණයක්. බුදු සරණයි. බුදු සරණ සත්‍යත්වානි සත්‍යත්වානි මේ මම දැනගෙන ඉන්න සදහම නැතත් සත්‍යතාවනේ මේ ඔයා ඔස්සේ කතා කරනකොට සාකච්ඡා කරනකොට මේ කල්ලන් මිත්‍රි සමග මේ ආයතන පිළිබඳ කතාව ඇවිල්ලා මේ අපි අර සාමාන්‍ය විදිහට ආයතන ගැන කියනකොට ආයතන යනුම සකස් කරන දෙයක් සකස් කරන තැනක් සංස්කාරයක් සිදු වෙන තැනක් අස්තින් තමයි කතා කරේ. එතකොට ඒ අනුව කතා කරනකොට මේ අපරිපන්න භූමිය වෙනම රහතන් වහන්සේ කෙනෙක්ගේ සංස්කරණය සිදු වෙන්නේ නැහැ. ඒ නිසා චක්කා ආයතනේ සෝත් ආයතන ආදී දේවල් නැහැ කියන තැනකට කතා කරනකොට ඒතර විභංග ප්‍රකරණේ කියනවා ආයතන ගැන කියනකොට අපරිපන්න භූමියේ මන ආයතන ධම්ම ආයතන පමණක් කියලා. එතකොට ඒක ඒවා ඒ විදිහට ගැලපෙන්නවා කිසි වුණාට අතරම මේ ඒතුට අපි එහෙනම් කිව්වා ඒක එහෙමනම් එහෙනම් මේ ඉන්ද්‍රිය හැටියට චක්කෝ සෝත ගාන ආදී ඉන්ද්‍රිය හැටියට ක්‍රියාත්මක වීම සිදු වෙනවා ආයතන මට්ටමකවත් නොවීමත් තමයි සිද්ධ නොවෙන්නේ කියලා ආකාරයට කතා කළා. නමුත් එසේ වුණත් තවත් පැත්තකින් මතුවුණා අර්ථ සූත්‍ර පිටකයේ ආයතන පහෙන් ලිකනකොට කොතනවත් මේ ආයතනේ anu සකස් කරන තැනක්ය එහෙම ආත්මෙන් ආයතනේ පැහැදිලි කළ නැහැ. ආයතනේ කියන්නේම භූමියක් එහෙම නැත්නම් භූමියක් කියන්නේ ඒ සිදුවීමට අවස්ථාව සිදුවීමට අවකාශය ඇති තැන අවකාශයෙන් සිදුවීමට ඇති පරිසරයේ භූමිය කියන අර්ථයෙන් වගේ තිබුණා කියලා කෙනෙකු කිව්වා. මම හරි දැක්කේ නැහැ ඒවා අර විදිහට තිබුණ නැහැ කියලා. එතකොට ඒ වගේම සෝත ඉන්ද්‍රිය කිව්වත් චක්ක ඉන්ද්‍රිය කිව්වත් චක්ක ආයතන කිව්වත් එකම දෙයමයි කියන දෙයත් කියවෙනවා. ඒකෙන් කියලා කිව්වා. එතකොට ඉන්නේ ඔකටස් පැහැදිලි කරගන්න කැමති සත්‍යත්වාන් මේ මොකද දැන් අර උපවාස ගන්නවා වගේ සූත්‍ර පිටක හැමතැනමත් available ඒ නිසා අපි මේවා කියවන්න යොමු වෙනවා. නමුත් ඒ කියවන්න යනකොට තමයි මේ පැටලීම ඇති වෙන්නේ. ඒක අතකට වැඩිම වැඩිපුර available එකක් ප්‍රශ්නයක් කියලා වගේ පේනවා. ඉතින් ඒ දේ පැහැදිලි කර ගැනීම සඳහා සත්‍යත්වාන්නේ අත්‍තරම කොහොමද මේ ඉන්ද්‍රිය සහ ආයතන පිළිබඳ වෙනසක් තේරුම් ගන්නේ මේ කාරණාව තවදුරටත් තේරුම් ගන්න. ඒ වගේම මම මතක් කරේ මෙතන ආයතන ගැන කියනකොට මන ආයතන ධම්ම ආයතන විතරයි අපි යපන්න බොම හැටියට තියෙන ආයතන ඇතුළත පෙන්වන්නේ විභංග ප්‍රකරණේ නම්. අර ඒක න පොඩ්ඩක් පොඩ්ඩක් මතක් කරන්න කලින් තේරියුම් වෙනවා. ඒ ආයතන සහ ඉන්ද්‍රිය ගැන අපි සූත්‍ර දේශනාවක් අනුව අපි කතා කරමු. වෙන දවසකේ දැන් ඔය ආයතන ඉන්ද්‍රියක් පාවිච්චි කිරීම ආයතනයක් කර ගැනීම කියන දෙකගෙන මීට වඩා දිග අධ්‍යයනයක් කරන්න වෙනවා අපි ඉගෙන ගන්න වෙනවා. ඉතින් ඔය සමහර විට අපි හිතනවා අපි එතකොට මම ඔය කියපු හැටියට මන ආයතනේ පාවිච්චි කරන්න බැරි වෙන මොනවද කියන තත්ත්වයට යන්නත් ඉන්න විදි තියෙනවා. ඒ නිසා හැබැයි ඔය කියපු හැටියට මනෝ ධාතු මනෝ විඥාන ධාතු තියෙනවා කියන කතාවයි දිගට කියනවා එක කතාවක් හොඳ කතාවක්. පොදී ටික තමයි ක්‍රියාත්මක වෙන්නේ කොහොමදත් අන්තිම වෙලාවට. අනිත් කෝගෙම ගන්න පෙරල පෙරල එකින් තමයි හතරයන් යන්නේ. නමුත් සංඥා වේදනා පස මානසිකාර ඒවා කොහොමද තියෙන්නේ මේ අර ඉන්ද්‍රියන් අනුසාරයෙන් අරන් දෙන දේවල් එක්ක එයා වැඩ කරන නිසා නැත්නම් ඒකත් එක්ක එයාට ප්‍රතිවිශ්වාවෙන් දකින්වත් විදියක් නැහැ. ඒක නිරෝධ සමාපත්තේදී පමණයි අතුල්හන් යුත්තේ. ඒක දැනට කෙටියෙන් මට තේරුම් යන හැටි. ඉතින් ඒකින් දා ඒක අපිට තවද සකේ ඒ අභිධර්මයේ ගැන වර්තමානයේ හදාරන්නේ තිසුටිච්ච දවසේ කතා කරලා බලමු. සම්මා සම්බුද්ධ සරණයි. සම්මා සම්බුද්ධ සරණයි සතිත්වානි. හොඳයි අනික කල්‍යාණ මිත්‍ර අවස්ථාව. තිරන් සරණයි සතිත්වානි. ඇත්තටම තේරුම් ගැනීමේ අපහසුවත් වචනවල අපහසුතාවත් නිසා ප්‍රශ්නයක් අහන්න කොහොමද කියලාවත් හිතා ගන්න බැරි වුණා. මේ යම් කිසි අදහසක් වගේ හිතුණා සත්‍යචිතුමි. මේ පිළිවෙල අනිත් පැත්තට සිදු වෙන හැටි කෙනෙකුට පේන්න පුළුවන්ද කියලා. දැන් අපි හිතමුකින් ආනාපාන සති භාවනාව කරන කෙනෙක් යම් කිසි විදිහකින් පංච නීවරණ වලින් අයින් වෙලා ඒ කාම භව රූප භව රූප භව ආදී වයින් අයින් වෙච්ච කෙනෙක් එතනදී මේ අර ඔබතුමා කියපු විදිහට අපි හිතමු ඉර විසින් දකින්න තත්ත්වයක් ඇති වෙනවා කියලා කිව්වනේ. දැන් ඒ තත්ත්වයේ හතරවෙනි එක නම් මෙතන එතන ඉඳලා පහළට නැවත මේ සකස් වීම සිදුවෙන හැටි යම්කිසි කෙනෙකුට භාවනාවකදී ප්‍රත්‍යක්ෂ වෙන්න පුළුවන්කමක් තියෙනවද කියන එක ඔබතුමාට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්? පුළුවන් පුළුවන් පුළුවන් පුළුවන් පුළුවන් පුළුවන්. ඒකම තමයි හොඳේ. මතකද අපි බොහොම සතුටේ ඒක හොඳයි ඒක හොඳයි. ඔය අපි දැන් මේ පොදු කරලා කියන්න හොඳ නෑ. අපට පුරුදුල තියෙන්නේ මේක මහ දැන් දුක්ඛ සත්‍යෙමනේ අපි තේරුම් ගන්න හදන්නේ. බුදුහාර දේශනා කරේ මේක වෙන මුකුත් එපා මේක දුක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න උත්සාහ ගන්නකොට තව වාසියක් තියෙනවා. මතකද අපි කලකින්දන් කතා කරනකොට කිව්වා අපි පතංගමු නේව සංඥා නාසඤ්ඤාත. නේව සංඥා නාසඤ්ඤාතින් පතං අරගෙන මේක ගුරුසිවි ගුරුසිවි ඇවිල්ලා ආකින්චඤ්ඤායතන ඊට පස්සේ විඥානං ඡායතන ඒවා කියනකොට දන්නවනේ දැන් මොනවද කියලා. මෙයා තේරෙන්නේ ඇත්තට ඉන්නන පස්සේ ආන්න මොකද මේ මෙතන ඉන්න බොහෝ අය වහලාලා වචන කියනකොට දහසක් තැන් අවබෝධ කරගන්න ඉන්නේ. ඒකයි මේ කියන්නේ. එතකොට ඊට පස්සේ ආකාසානං ඡායත ඔන්න දැන් ඒවා ආයතන. ඒවා දිගට පවත්වාගෙන යන්න පුළුවන් පැතිරිච්ච දේවල් ඒවා. ඊට පස්සේ ඔන්න දැන් එනවා දැන් ඒවා ඒකත් සිතයිනේ. එකම කොටසක දාගන්න පුළුවන් එකම චක්‍රයක් තුළ කරකන්න පුළුවන්. දැන් ඔන්න ඒ වගේ තව ඩිංගක් පල්ලෙහාට ආවහම අපි කියන හතරින් ධ්‍යාන සෝමනස්ස දෝමනස්ස මුකුත් නැතිව උපේක්ඛා සහගතව ඉන්නේ. අ සෝමනස්ස දෝමනස්ස නැ පුබ්බේ සෝමනස්ස දෝමනස්සන නත්තංගම. අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාච්චුති. ඊළඟට ඒකිනු දැන් මනෝ ඔන්න මනෝ වැඩ කරන්නේ. තා අතෙන්ති අර මනෝ කියන தත්ත්වේ පහු කරගෙන ගිලා නානත් සිත නැහැ ඊට පස්සේ. එක එක සංගලට ලගින්ද හදන්නේ. දැන් ඊට පස්සේ විතක්ක ਵਿਚාරත් නැති. ඒ කියන්නේ විඤ්ඤාති රූප නැද ඉතින් දිනකොට විඤ්ඤාති නැහැ ඒව. වචී සංඛාරත් නැති තත්ත්වය. මේ හිතේ තියෙන නිදිමත ගැටි ශාරීරියේ ඇලිමැලි ගැටි යමුකුත් නැහැ. එතකොට ධ්‍යාන කියන්නේ කල්පනාව තියෙනවා. ධ්‍යාන කියන්නේම කල්පනාකාරී තත්ත්වය. දැන් ඉන්න තත්ත්වයේ එතකොට ඒකත් නෙවි. හැබැයි අර අකුසල විතක්ක නැහැ. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක නැතුව පවතින ආර්ය ශ්‍රාවක මේ සුතවාරි ශාවකී කියන තත්ත්වේ ඉන්න පුළුවන් කල්යාණ පුතු ජන හැටියට. ඒ මාස් තමයි දැන්ත පාවිච්චි කරන්නේ. දැන් ඔන් ඒ කියනකොට දැන් ඔය පොදිය තුල ඒවා ක්‍රියාත්මක වෙනවා. අනේ විදිහට එන්නත් පුළුවන්. ඒක තමයි ඉගෙන ගන්න හොඳම දේ. ඒක හොඳම දේ ඒ විදිහට දැන් ඉන්නේ. ඒකට අර ඔය තා සමහරට එකින් ඉහළට යන්නත් පුළුවන් පහළට යන්නත් පුළුවන් විදිහින් සම්දඩේ නිවරණ අඩි ඉතවෙනකොට නිවරණ වැඩි වෙනවා. ඒකේ හේතු අනුව එක එක විදිහට අර නිබ්බේද භාගිය, තితి භාගිය, විශේෂ භාගිය කීරිගත් ඉති නිබ්බේ ඒ හාන භාගිය වැඩි වෙනකොට ඒවා තත්‍යක් වෙනවා. විශේෂ භාගිය වෙනකොට තාටියක් අර මානසිකාර තත්‍ය වෙනස් වෙනවා. නම් කෙටි කියන් තේරුම් ගන්න ප්‍රශ්නයක් එක්ක එහෙම මතම් බුදු සරණ බොහොම පින්නේ ප්‍රශ්නේ මේ මනස අවදිපත් කරනවා. හොඳයි අනිත් කල්‍යාණ මිත්‍රන්ට අවස්ථාව මේ දැන් සම්බන්ධන කල්‍යාණ මිත්‍ර කිප් දැන් සමායන්න ඕගොල්ලෝ මේ ප්‍රමාද දෙපස් සම්බන්ධන සභාවකට තියෙන සාකච්ඡාව සම්ප්‍රසාදනයේ සුත්‍රය සම්බන්ධ කරගෙන අද සාකච්ඡා කරන්නේ දීගණිකායේ සුත්‍රයේ එක කොටසක්. එමුනම් මම කල්‍යාණ මිත්‍ර කියන්නේ නෝ මේ අවසරයි දෙවන සරණයි සිළු දිනාටම සත්‍යජිත්තුමාලිනී මෙතෙන්ටම සම්බන්ධ අපැහැදිලි පොඩි කාරණයක් තියෙනවා. මේ ධම්මායතනේ කියන එක යම් ක්‍රමයකට කොචිත්ත්ව වීති අනුසාරයෙන් හරි ධම්මායතනේ කියන එක යෙදෙන්නේ කොතනින්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් වචනා කියලා හිතෙනවා. දෙවන සරණයි. අපිට ඉන්ද්‍රිය හයක් තියෙනවා කියන දන්නවනේ. දැන් මේ ඒ ඉන්ද්‍රිය හයක් කියන එකෙන් අපි ඔක්කොම දන්නවා පහක් වැඩ කරන හැටි. හම, නහය, කන, දිව, ඇස, ඒටික්. ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, නහයක් තියෙනවා, ඊට පස්සේ දිවක් තියෙනවා, හමක් තියෙනවා. ඒකෙන් අපි කන්ටැක්ට් කරන මොකක්ද ඒකට සම්බන්ධ වෙන විදිහ අපි දන්නා පුෂ්පෂණය කරන හැටි. ඒ පුෂ්පෂණය අපි දන්නවා. ලෝකෙට සම්බන්ධ වෙන්නේ මේ පුජ්‍යල භාවයේ ලෝකෙට සම්බන්ධ නේකින් ලෝකේ කියලා කිව්වේ මේකටනේ. එතකොට මනෝ නතර වෙනවා සස්පෙන් වෙන තැනක් තියෙන ඕක තමයි නින්ද කියලා මම ඒක රිලාවට කිව්වේ. එතකොට එතන තියන දැන් මේ ඉංග්‍රීසි වචන එක දැන් කොග්නයිස් කරන ගැතිය කොග්නිෂන් කියලා එකක් තියෙනවානේ. ඒක තමයි අපි කරන්නේ. ඒක මනසිනුත් වෙනවා. එතකොට මනසට ඕකට අවශ්‍ය වෙනවා සංඥා ගොඩක්. අනිත්‍ය වර්තෝන සංඥා නැතුව මේක යන්න බෑ. ඒ සංඥාමට අනුරූපව වේදනා සංඥා චේතන පස්ස කියන ඉවසත් එක්ක අනුරූපව ඊළඟට මේ මොනවාද නාම රූප වල තියෙන නාම කොටසේ තියෙන අර මානසිකාර කියන එක තමයි ධම්මායතන බවට පත් වෙනවා. ඒකට උදව් කරන සංඥායි. සංඥා එන හැද්දන්නේ යම් වේදෙත්සං සංඥානාතිනේ. ඒ වින්දෙනිය අනුව තමයි සංඥාව මං ඇති කරගෙන. ඒ සංඥාව කියන එක මෙමරි කියන කොටස අපිට හුඟා දේවල් ඇති කරගන්න අර මනෝ ධාතුව පුළුවන් වෙන තැන්පත් කරගන්න. ඒක තමයි අර මේ සතිය කියලා කියන්නේ පවිත්‍ර සතියෙම නෙමෙයි මිත්‍යා සතිය වෙන්න පුළුවන්. ඒ සති කියන හැකියාවට පුළුවන් එක එක සංඥාවල් ගන්න. ඒ අරගෙන අර ඒව අනුශය වලින් පෝෂණය වෙනුත් වෙන පැත්තකට යනවා. සද්ධා විද සත් සමාධි ප්‍රඥා වලින් පෝෂණය වෙනුත් වෙන පැත්තකට යනවා. ඒක වෙන්නේ අර මගේ මාකිවරේ මගේම සංකල්ප අනුව මේක පරාවර්තනයක් වෙවි යන්නේ. රිෆ්ලෙක්ට් වෙනවා. මගේ ඉමජිනේෂන් එකක් තියෙනනේ මං ඒ ඉමජිනේෂන් එකට අනුව ඒ ඉමජිනේෂන් එකට තමයි මං කිව්වට සංකල්පේ කියන්නේ. ඒ අනුව ඒ මනෝවල මේක රිෆ්ලෙක්ට් වෙනවා. ඒ රිෆ්ලෙක්ට් වෙන එක තමයි ධම්ම වෙවි යන්නේ. ඒ අනුව මං ධම්ම ගොඩ ගහගන එක තමයි ධම්මායතන වෙන්නේ. ඒක අර බුද්ධිය කියලා කොටසක් තියෙනවා. අපේ සර්ක බුද්ධියක් කියලා තියෙන ඒ බුද්ධියත් එක්ක මොලේ තමයි මේකට සම්බන්ධ වෙන්නේ ඉන්ද්‍රිය ඊට පස්සේ. එතකොට අර චිත්තජ රූප කියලා ගිනගන්නෙත් ඒ චිත්ත පරිච්ඡේද රූප අපිට ඇති කරගන්න පුරුද්දක්. ඒ චිත්තජ රූප ඊට පස්සේ අර ඒක ඒක ධම්මායතන ඒ ධම්ම කියන කොටස ඇති කරන් උදව් කරනවා. ඒක තමයි විඥානස්ත්‍රිපිය චිත්තජ රූප වැඩිපුර කරගත්තා. මෙතන පාරක් හැදිලා රේල් පාරක් හදලා දීලා තියෙනවා. හරි ලේසි යන් දෙහාට යනවා මෙහාට. එන්ජින් දෙකක් තියෙන එහාට දාන්න පුළුවන් මෙහාට දාන්න. එතකොට ඒ අර අනුසයත් එක්ක සම්බන්ධ වුණාම ඔය අකුසල ඡායසිකී කියලා වැත්තු ඉගෙන ගන්න ඔය සමහර හේතු දැන් මේ දොස් සාකච්ඡා කරා. එක්ක ඒ අකුසල ඡායසිකී ඇතිවෙනවා. එහෙනම් තම කුසල ඡායසිකී ඇතිවෙනවා. ඒ ධම්මායතනේ නන්නේ ටික තමයි. ඒව දිගස ගන්න පුළුවන් මොහයසි කණුතප් උද්දච්ච තියෙනවා. ඒව හත් ඒව තියෙනවා. මෝහ අහිතික අනුත්තප් උද්දච්ච කියනකොට ওই හතර තිබුණා. අකුසල කියලා කියන්නේ බොහොම තමන්ට අවශ්‍ය දායක නිර්මාණයක්මයි මන ධම්මායතන තුළ සිද්ධ වෙන්නේ. ඒවා සද්ධාවිද සත් සමාධි පඤ්ඤා කියන ඉන්ද්‍රිය සහ බල විසින් නිර්මාණය කරගත්තහම අර ධම්මානුපස්සනාවේ ඉතිරි කොටස්වල අනිත් ඒවාට සම්බන්ධ වෙනවා. අද දැන් අර කලින් අපි සාකච්ඡා කිව්වා වගේ ඉතින් වැඩිපුරම වෙන්නේ මේ කොටස් තමයි මේ ඉස්සරින්ද පහ කියලා ඒවා අමතක වෙලා බොහෝ විට. නමුත් දැන් බලන්න මේ ඔක්කොම ඔළු වෙන්නේ වැඩ කරන්නේ. අන්ත ඔක්කොම ಜಾති බොහොම පොඩි ලෝකයක් තියෙන්නේ. නිසා තමයි විඥාන සෝතය අහු කරගන්න ඕනේ. ඔය විදුලියට ටැප් කරන තැන් අනුව තමයි ඒක වෙන්නේ. මට ෆ්‍රිජ් එකේ තියෙනවා නම් ෆ්‍රිජ් එක වැඩ කරගන්නවා. ෆෑන් එක තියෙනවා නම් ෆෑන් එක වැඩ කරනවා. එයා කන්ඩිෂන් එක හීටින් තියෙනවා නම් ඒව වැඩ කරනවා. ඒක ಜಾති හදලා දුන්න හැටියට වැඩ කරනවා කිය විඥාන සෝතයේ තියෙනවා මෙතන. හැබැයි ඒක සාතිගේ මෝග පුරුෂත්වයට නොගින් අපි නන්දන්නවා ඒක හොඳටම. ඒක දකින්නම ඕනේ. මේක බෙදලා බලන්නම ඕනේ. ඒක අතිරේක කතාවක් නමුත් ධම්මායතනේ තියන්න ඔය ටික තමයි මට තේරෙන හැටි දැන්ත මේ ඇති වෙන ධම්මායතන anu බුදුසරණයි. බොහොම පිං සතියුතුමනි. තවත් එක චූටි කාරණා පැහැදිලි කරගත්ත සඳයි කියලා හිතුණා සත්‍යජිත්තුමනි. ඒකෙන් දැන් අපි කවුරුත් සාමාන්‍ය උදාහරණයක් ඇටියට ගත්තොත් අපි කවුරුත් දැකලා තියෙනවා මේ රැයට තරු වැටෙනවා කියලා සිද්ධිය සමර්පීය හැට දකින්නවා එළියක් කඩා හැලෙනවා. නමුත් මේ වගේ අවස්ථාවක අපි කොයි වෙලේවත් ඒක තිබුණේ කොතනද ඒක වැටිලා දැන් කොහෙද තියෙන්නේ කියන කාරණා හොයන්න උත්සාහ කරන්නේ නැති බවක් අපේ තියෙනවා. ඒ කියන්නේ අපි ඒක දන්නවා ඒක මේ මොහොතේ ඇති වෙලා නැති වෙලා ගිය දෙයක් කියලා. මම හිතන්නේ මේ ඉන්ද්‍රයන් හැම දෙයකින්ම සිදුවෙන දේවලුත් ඒ ආකාරයෙන් වටහා ගන්න තරමකට අපේ බුද්ධිය දියුණු කරගන්න එක නේද කෙරෙන්න ඕනේ. අර්ථයෙන් යුතුව දැනුමින් දැනුම තේරුමින් යුතුව එවන් තත්ත්වයකටපත් වෙන්න තමයි අවශ්‍ය වෙන්නේ නේද කියලා දැනගන්න කැමතියි. තේරුම් ගන්න. ඒක එහෙමම තමයි. ඒක තමයි සංඥාවෙන් ඇති කියලා දෙන්නේ. අර සංඥාව අර කලින් හිතුව කල්යමිත්තේ කොදරි කියෝ ඒ මොනවද දන්නේ නැති හිමිජෙක් වගේ හිතාට ඒක තමයි ඔක්කොම වරද්ද වැඩ වරද්ද ගන්න. සංඥා විපල්ලාසමයි තියෙන්නේ අපිට. ඒ අනුව. හැබැයි සංඥාව ඉන්සා තමත් දස සංඥා ඉගෙන ගත්තේ. ওই සංඥාව තම අපිට වෙනස් කරන්න කරන්නේ. ඉන්සා සංඥා දස සංඥා ඔය අසුභ සංඥා අනිච්ච සංඥා අනත්ත සංඥා අසුභ සංඥා ආදීන සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා. නිරෝධ සංඥා බොහොම හොඳයි. නිරෝධයක් තියෙනවා කියලා සංඥාවක් ඇති කරගන්නේ. ඊළඟට හැබැයි තරු කඩා වැටෙද්දී සමහර ඒවා පෙන්වට ඒව දැන් නැහැ. ඒ ආලෝකය තාම එනවා. ඒක අතුරුදහන් වෙලා හමාරයි දැන්. අර ආලෝ ඇත ඉඳලා ඒක මැරලා හමාරයිද? එහෙම දෙයක් දමන් කරනවා නෙවෙයි බැලුවම ඇත්තෙන් වෙන්නේ. ඉතින් ඇහැ නැත්තම් එහෙම දෙයක් වෙන්නේ නැහැ එතකොට. හරි පසුගිය සාකච්ඡාවක අර මාළුන්ගේ සූත්‍රේ පාලි නම් වැරදුනා. නමුත් ඉතින් නමුත් කතා කරන්න උත්සාහ ගත්තා ඒත් ඒක. මේ වෙලාවේ ඇහත් නැත්තම් මම බලන් මං ඒ රූපේ දැකලවත් නැත්තම් අදිත්‍යං අදිත්‍ය පුබ්බන් දැකලම නැහැ. මේ පස්සේ සි මේ විරාද පේන්නේ නැහැ. නැකතේ හොති පස්සේ යම් කියන්නේ බලන්ට ඕන කියලා උවමනාවකුත් නැහැ කියන එක. එහෙමනම් ඒක ගැන ඇල්මක් ඇති වෙනවද නැහැ? අන්න ඒ වගේ මට තතතා ලෝකයේ කියලා එකක් තියෙනවා. දැන් බුදුහාමුදුර හතරක් කියනවා තතතා, අවිතතතා, අනඤ්‍යතා, ඉදප්පච්චේතා කියලා. ඔය තතතා ලෝකයේ මට අයිත් කතා කරන්න කිසි අයිතියක් නැහැ. මොකද මම දන්නේ නැති හින්දා. ඇලස්කාවේ තියෙන හිම ගැන මට පොතකින් හරි ඉන්ටර්නෙට් එකෙන් දැක්ක දෙයක් හරි නැත්තම් මම ඇලස්කාවේ අහවල් තැන තියෙන විල ගැන මට කතා කරන්න බෑ කියනවද නැද්ද කියලා. ඒ ලැබිච්ච සංඥාව අනුව පමණයි මට කතා කරන්න පුළුවන්. ඒ කුමාර මනෝවල ප්‍රතිචාරයන් කිව්වේ එක මනෝ කියන එකේ පරාවත් වෙනවා, රිෆ්ලෙක්ට් වෙනවා. මට තියෙනවා මනෝවල රිෆ්ලෙක්ට් වෙච්ච එක තමයි මගේ ලෝකේ වෙන්නේ. එතකොට ඊට පස්සේ මට කොන්ෂස් වෙන්න පුළුවන් කියන්නේ අවේනස් එකේ තෝට ඊට වඩා ඒක දිගටම තියෙනවා. සතිමත් භාවය කියන්නේ ඒක. සදා සත කිවි ඒක රහතන් වහන්සේ. අපි පුදුම මායාවක් ඉන්නේ. හැබැයි බුදුහාම කියනට ওই පහවෙන් කළ වෙන් කරලු පාදානස්කන්ධේ තේරුම් ගත්ත වෙලාවට මහා ඉතිරි වෙලා තියෙන දුක්ගල් කැටයක් ඉතර හිමාලය වගේ දුක් ගොඩක් ඉවර ගිහිල්ලා හමාරයි කියලා. ඒකින්ද තින් මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයත් එක්කම ගිහිල්ලා අපි තේරුම් ගන්නමු. පරම කල්යාණ මිත්‍රෙක් අපිට ලැබුණා. බුදු සරණයි. බොහොම උතුම් ප්‍රශ්න. උතුම් වන්දනීය පූජනීය ප්‍රශ්න. බුදු සරණයි. බොහොම පිං. හොඳයි අනිකුත් කල්‍යාණ මිත්‍රෙනි, තව විනාඩි 15ක් තියෙනවා කල්‍යාණ මිත්‍රෙන්ට එකතු වෙන්න. ඔබට තියෙන්න ඕනේ ප්‍රශ්න නේද? අදාළ ප්‍රශ්න තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේව අවස්ථාවක් කරගන්න තමයි මේ පිළිබඳව තවදුරටත් දැනගන්න දේවල් තියෙනවා නේද? ප්‍රශ්නයක් ගොනු කරගන්න බැරිද? සත්‍යත්වනේ මම කල්‍යාණ මිත්‍රින්ගෙන් මම නම් මේ සාකච්ඡාව ගොනු කරගන්න මේකේ දෙවෙනි කොටසේදී කියවන කොට මම හිතන්නේ කියුණේ අර විඥාන සෝතයක් ගැන. ඒකේ තියෙනවා කිව්වේ මේ අතික්කම්වච්ච පුරුෂස්ස දෙවිවන් සංලෝභිත නැතිකන් ඒ වගේ කියලා කිව්වා. විඥාන සෝතේ දැනගන්නවා කියලා. මෙලවද පිහිටි පරලෝද පිහිටි පුරුෂයාගේ විඥාන සෝතේ දැනගනී කියලා. කියන්නේ අපි මෙලවද පිහිටි පරලෝද පිහිටි කියන තැනින්ද අපිට පොඩ්ඩක් ග්‍රහණය කරගන්න පුළුවන් තැනක් ඉඳා මේ විඥාන සෝතේ දනී කියලා කිව්වා. දැන් පොඩ්ඩක් අවධානය යොමු කරගත්තොත් දෙවෙනි දර්ශන සමාපත්තිය ගැන තුන්වෙනිකට යන්න හතරවෙනිකට යන්න නැතුව තුන්වෙනි දර්ශන සමාපත්තිය. මොකද මේ විඥාන සෝතේ දැනගනී කියලා කිව්වේ? මොකද විඥාන ශ්‍රෝතය කියන්නේ? මම කලින් මිත්‍රෙක් කතා කරන සත්‍යතුමානි පොඩ්ඩක් ඒක කච්චියට පොඩ්ඩක් අවධියක් ඇති කරලා ගන්න. විඥාන ශ්‍රෝතය කියලා කිව්වම මොකද්ද මෙතනදි තේරුම් ගන්නෙ? සේන මහත්මයා ඔබතුමාට ඒ ප්‍රශ්නට උත්තර. දැන් මේ ප්‍රශ්නෙට පමණයි උත්තර. විඥාන ශ්‍රෝතය කිව්වම මොකද්ද තේරුම් ගන්න? තේරුවන් සරණයි. එතෙන්දී මට තේරු ළඟට එන්න ඕනේ සද්දි. තේරුවන් සරණයි. මට එතෙන්දි තේරුනේ දැන් විඥාන සෝතේ කියන එක මම තේරුම් ගත්තේ ඒක ගඟක් ගලනවා වගේ. ඒ කියන්නේ ඒ වගේ ගලාගෙන යන දෙයක්. ඉතින් විඥානය කියන්නේ දැනුම දැනගන්න ආයේ ඒක ගලාගෙන යනවා කියන එක. ඒ කොටස් වල තුන්වෙනි එක බලනවා මෙතන ඒ දේවල් වල පිටලා ඒ කියන්නේ ඇස් මේ මාස්ලි ඒ විදිහේ ඒව පිටලා ගලාගෙන යන දෙයක් හැටියටයි මම මෙතන තේරුම් ගත්තේ. තිරුවන් සරණයි. ඔව් තිරුවන් සරණයි. අපි ටිකක් තවත් විස්තරාත්මකව කතා කරගන්න බැලුවොත් එම ප්‍රීති මාත්මය ඔබතුමාට මේ උත්සාහ කරන කෙනෙක් කියනවා මම අහන්නේ. දැන් අපි මේ විදිහට අපි හිස්කස් ලොම්මාදී දේවල් පිළිබඳව බලන්න උත්සාහයක් අරගෙන අපි ඒ විදිහට භාවනා කරමින් ඉන්නවා. ඒතකොට අපි කිසියම් අවස්ථාවක අර ප්‍රථම දර්ශන සමාපත්තියට ඇතුළත් වෙනවා කියලා අපි කල්පනා කළොත් එහෙම ඉතින් ඒ ස්පර්ශ කරනවා කිසියම් චේතෝ සමාහිත භාවයක්. ඉන් අනතුරු අපි මාසත්තු වගේ නැවතත් යමුනම් පස්වරේක නැවතත් අනිකරුණකල් මතක ගන්න අර මට දැන් තව තවදුරටත් තියෙන යන්ත්‍ර මම ඒ සමාහිත භාවයේ සමාහිත හිතේ යතුව මම අට්ටික සංඥාවන් වලට හිත යොමු කරනවාද කියන දෙපොඩ නැවත මතු කරන්න අපි ප්‍රතිමත්යෙන් ප්‍රශ්නයක් ඉදහම අපි ඒකත් පහු කරගෙන ගිහිල්ලා ඒ හතරමුණු කරගෙන ඒ විදිහට දැකීමකුත් ඇති වුණාට පස්සුව කියනවා මේ විඥානයේ ඒ ගලාගෙන යන ස්වරූපෙන් සෝත කියන ගලාගෙන යන ස්වරූපය කියලා කියන මහත් පැහැදිලි කරලා ඒ ගලාගෙන යන ස්වරූපයෙන් මේක දකින්නවා කියලා. ඒ කිව්වේ මොකද්ද? ප්‍රීති මහත්මයා ඔබතුමාට මම නැවත මෙන්න. තෙරුවන් සරණයි දලොත් මහත්මයා. ඒ තරම්ම කියන තරම් දැනුම ආඩුයි සමාහෙන් තෙරුවන් සරණයි. හොඳයි. හොඳයි. අද සාකච්ඡාව නම් අපි පහු කරපු සාකච්ඡාවක් මේකෙ ඩිංගක් ගැඹුරු වැඩිමයි මේකෙ. ඒක නිසා බලාපොරොත්තු වෙන තිපයි කියන ප්‍රශ්න ඇති කියලා ඒකත් ඒක තමයි අපි ඒ කාරණා තවදුරටත් තේරුම් ගන්න. මම ඒක අර මූලික වචනවල අර්ථයෙන් සූත්‍ර පිටකේ තියෙන මේ වචනවල අර්ථයෙන්වත් අපි කල්යන මිත්‍රාස තේරුමක් හදා ඉති කරගත්තොත් අපිට පුළුවන් මේ පිළිබඳව තව සාකච්ඡා කරන්න. අපි එහෙම කිංකී ඉවර කරන්නේ නැහැ නේ. අපි මොන නැවත නැවත කියනවා. ඔව්. ඉතින් මේ දැන් මේ විඤ්ඤාණ ශූත්‍රයේ කියන දේ මම හිතනවාමයි දැනගන විඤ්ඤාණ ධාරාවකින් දේ සත්‍යත්වන්නේ. අපි අර ඒ විඤ්ඤාණ ධාරාවන් ගැන නොයෙකුත් විදිහට අපි විවිධ මට්ටමකට කතා කරලා අහලා තියෙනවා. ඉතින් ඒ ගැන මම හිතනවා අවධානය යොමු කරගන්න හොඳයි. මොකද මේ විඤ්ඤාණ ධාරාව කියන වශයෙන් අපි ගත් හැඟීමක් ඇති කරගත යුත්තේ ඉදිරි සාකච්ඡාවට කොටිනක් වෙන්න කියලා. දැන් ඔය ථේරවාද දැන් ප්‍රමේතනි මේ ඔලු අහුවෙලා තියෙන ථේරවාද කියන්නේ ඒ තෙරුන් වහන්සේලා කියලා දුන්න ක්‍රමයක් අනුව අපි යන ඒ කටි විග්‍රහ කරපු ක්‍රමයක් තමයි පොඩුවට ගිහින්නේ. එතකොට ඔය භවාංග චිත්ත කියලා එකක් හැදුවේ. ඔය භවාංග චිත්ත කියන එක ඒ චිත්ත කියන වචනේ කියනකොට වෙනසක් තියෙනවා. ඒ භවාංග විඥානය කියලා කියන්නේ අපි දැනට විතරක් මේ ධර්ම සත්‍යය ධර්ම විනාශ කරනවා හරි සම්ප්‍රදාය විනාශ කරනවා හරි නේ අපිට තේරුම් ගන්න විතරක් නමින් පස්සේ ආයි භවංග චිත්තය කියලා අපි කියමුකට හොඳ නමින්ද කරින් භවාංග විඥානය කියලා. අද දැන් කිව්වේ අර ඒ කල්යන් මේසෙක් මේක ගංගාවක් වගේ තියෙනවා කියලා. ගංගාවක් කියකොට ඒක එකතන තියෙනව නෙවෙයි නමුත් ගලනවායි විදුලිය වගේ stream of consciousness කියලා. එතකොට මේක stream එකක් ඇවිල්ලා මේකේ තියෙනවා. හැබැයි ඔයත් අපි දන්නවනේ මේ විඥානය රූප වලින් තොරව වේදනා වලින් තොරව සංඥා වලින් තොරව සංකාර වලින් තොරව බවත් නැහැ. මේ විඥානත්වය කියන්නේ අපි නිසා විඥානය කිව්වහම ගුලියක් හැටියට දන්නේ නැතුව අර මැග්නට් පවර් එකක් වගේ ගත්තහම ඒක අල්ලන්න බැරි හින්දා තමයි ඉස්සරෝම අර පළවෙනි දර්ශන සමාපත්තියට යන්නේ. හරියට කම්පියුටරේ ඒ කෑලි හොයනවා වගේ ප්ලාස්ටික් කෑලි මෙටල් කෑලි හොයලා බලනවා වගේ ඉස්සෙල්ලා යන්නේ කම්පියුටර් ඉංජිනේරින් බලන්න කලින්. එතෙන් යන්න කලින් වැඩ කරන විදිහ බලන්න. මේ ස්විච් එක දාන්නා මේ ස්විච් එක දැම්මා මේ යතුරු දැම්මා මේ කීබෝඩ් එකේ මේක ගැහුවා මේක වෙනවා මේ ගැහුවා මේක වෙනවා මේ ගැහුවම සේව් කරන්න පුළුවන් මේ ගැහුවම ලොකු කරන්න පුළුවන් කිකේ ගෙන ගන්න අපි ඒවා. ඒතර අර ස්ක්‍රීන් එක වගේ මට පේන જાති ඒකි රිෆ්ලෙක්ට් කරනවා ඊට මගේ මනෝවල රිෆ්ලෙක්ට් වෙනවා මේක කාපු જાති ඔක්කොම જાති මම සම්බන්ධ කරගත්ත මේ දේවල් අනුව. ඒකට මට Google තියෙනවනේ, ඒකේ තියෙන ඔක්කොම જા තියෙනවා වගේ මං කාම ලෝකෙට සම්බන්ධ ඒ ඔක්කොම මට ගන්න පුළුවන්. අන්න ඒ වගේ. සින්දු ලෝකෙේ ඔක්කොම ගන්න පුළුවන්. අන්න ඒ වගේ જાති තියෙනවා. ඒ කම්පියුටරේ ඔක්කොම දැනගන්නවා වගේ පොත් මොනිටර් එක වයර් කටික දැනගන්නවා වගේ මම දැනගන්නවා මේකේ තියෙන කොල්ලු ගෙඩිය ඇස්කෙලි දිකේ කන් හිල කම්පේටි ඔළුවේ තියෙන කොණ්ඩේ ඊට පස්සේ ඇස් බෙන් වගේ තියෙන මාවිල් ඇස් වල තියෙන ස්පිහාතු මයිල් කන් වල මයිල් නාහේ තියෙන ඒවා රවුල තියෙන ඒහේ මූණේ තියෙනවා කිහිලි වල තියෙන ඇහිේ තියෙන ඒවා ඔය නියපොතු වලට මෙහෙන් ඇඟිලි වල තියෙන જાති ඔය මුළු හැමෙම තියෙන මාවිල් වර්ග ඊට පස්සේ හාම කියන නියපොතු 10ක් පල්ලෙහා තියෙන 10ක් උඩහා තියෙන ඊට පස්සේ කට ඇතුලේ තියෙන ද 20ක් 30ක් 40ක් ඇති සම්පූර්ණ ඇති කැඩිච්ච ඇති එක එක ජාතින ඔක ඇතුලේ තියෙන ඒවා ඒවගේ අවශ්‍යතාවයන් තියෙනවා ඊට පස්සේ හමක් තියෙනවා සිවියක් තියෙනවා ඊට පස්සේ මේකේ ශරීරයක් මේක පවත්තන්නත් ප්‍රවතෙන්ට විදිහක් තියෙනවා අපි හිතමු දැන් විඥානයේ දැන් ඔන්නෝන වැරදි පැත්තට යන්නේ මොකද විඥානේ ඇතුල් වෙච්ච තැනක් තියෙනවා ඒකට ඔක්කන් උනන ඔක්කන්ති කනේ තියෙනවනේ මේක මම කුසර බැහැගත්තා ඒකට දැන් ඒවා තේරවාද ක්‍රමයට අනුව සම්භූතාව සම්භවේෂී වුණා නම් අන්තරභවයේ තියෙන ඕන එකක් ගන්න ඒවා මනසේ තියෙන අර ධම්මා හැදෙන කොට ඒවා ධම්මා හැදෙන දැනට තියෙනවා ඉතින් අපි එතකොට දැන් බල ඒව බලන්ටි ගියොත් එහෙම ආයෙත් අත්තවාරියට අහුවෙන නිසා දැන් මේ පළවෙනි දර්ශන සමාපත්තිය වඩා හොඳ ඉස්සරු වුණා. මේකේ වකුගඩු තියෙනවා, ලේ පෙරන්න ඕන જાති තියෙනවා, කස් කැලි කසල පෙරන්න ඕන જાති තියෙනවා. ඊට පස්සේ මේකේ ආත්මා වාක්‍ය එකක් තියෙනවා. ඒ කෑම එක එක වර්ගයේ දානේ හින්දා ඒවා දිවන්ට බයිල් ඒවා මම පුඩක් කරන් ප්‍රොඩියුස් කරන්න උන නිසා ඒවා අවශ්‍ය තැන් තියෙනවා. ඒවා තියෙනවා ඒකට. ඔය ටික හොයා බලනවා. හැබැයි දැන් මේක මගේ හැටින් මගේ ඇඟේ තියෙනවා කියලා බලන්නේ නැතුව මේ ඇඟේ තියෙනවා. අත්තිමස් නිගායි. මෙන්න මේ කය කියන මැෂින් එකේ මේවා තියෙනවා. අර කම්පියුටරේ පාස් බලනවා. කම්පියුටරේ මොනවද වෙන්නේ කියලා මම දන්නේ නැහැ දැනට. ඊට පස්සේ අල්දෙන් ඇතුළේ තියෙන මැෂින් ඔක්කොම බල ඇතුළේ තියෙන මේ චිප්ස් ඒවා මෙයා නෙවෙයි අන්තිමේදී කොම්පියුටරේ විතරක් බලනවා වගේ නැත්නම් මේක ඇතුලේ සැකිල්ල විතරක් බලනවා වගේ අර කෑලි අයින් කරලා දාලා ස්විච් අරව මෙයා බලන්නේ නැතුව මම ඇට කෝටු වල විතරක් ගිහින් අතරේ මොකද මේකෙන්නේ හොල් හොල් එහාට මෙහාට යන්නේ නව නව වකුටු කර කර ඇවිද්ද ඇවිද්දවා බුද්ධ කරනවා නැගිටවනවා නාවනවා කියලා හැම නෑවත් අර හැමනේ නාවන්නේ අපි හැමයි කොණ්ඩේ තම නාවන්නේ අනිජාති හැම තමයි ඉතින් කොහොමද නාවනවා කියලා කියන්නේ ආයි දිව නාවන්නේ නෑනේ වෙනහළු නාවන්නේ නෑනේ බඩවැල් නාවන්නේ නෑනේ වකුගඩු නාවන්නේ අපි නාන්න සවර කියලා කියලා මේක උඩින් වතුර යනවා නමුත් ඒක ඇතුලේ තියෙන ඇට කෝටු තමයි මේක විදිහේ මේක හොල් හොල්ලා ගිනියන්ට උදව් කරන එක. සැකිල්ල. ඒ සැකිල්ල මිනිස් සැකිල්ලක් තමයි හැදුවේ. ඒක තමයි එතනින් ගින්නත් වෙන්නේ කියන්නේ එක්ස්රේ මැෂින් එක වගේ. බලන්න තවත් පසාරු කියන බලන්න කිව්වා. ඔන්න ඔය දෙක තමයි ඉස්සර ලෙන්ඩ ඕන තැන. නමුත් මේක නිකන් වැඩ කරන්නේ බව තේරෙනවා. කම්පියුටර් තිබුණත් කම්පියුටර් විද්‍යුතය ඇතුල් වෙලා තියෙනවා. ඒ විද්‍යුතය වගේ තමයි අර stream of consciousness කියන්නේ. මේක හැබැයි දාර්ශනික බලන්න එපා දැනට. ප්‍රායෝගික විතරක් බලන්න බුදුහාඳු කිව්වේ ඒක තමයි අපිට බොහොම ආදරේ. පොද සිදුවත් ලව හෙව්ව ඉස්සරලා. එහෙම නුනොත් එහෙම අර පේන නිසා බලන බනසා පේනවා කියලා බලගේ කතාව වගේ ඒක නිසා වෙන්නේ නැතුව ක්වොන්ටම් ෆිසික්ස් වල දක්වා යන්නත් ඒකේ වැරදිච්ච තැනුත් දැනගෙන අපි අනුස්සති හැටියට අනුස්සති හතරේ සති හතර වදන් උනච්චරයි තියෙන්නේ. ඉන්සාර විඥාන සෝත කියන එක ඊට පස්සේ තේරෙනවා. ඒ විඥාන සෝතයත් එක්ක දැන් ඔය කතා කරපු ධම්ම එකතු වෙලා අපි මේක එහාට මෙහාට අල්ලගෙන ඉන්නවා. මම තැන් තව වටපිටාවක් අල්ලගෙන ඉන්නවා. හරියට චන්ද්‍රිකාවක් සැටලයිට් එකක් දාගත්තා වගේ. මම එක්තරා ලෝකයක් හදාගෙන ඉන්න මගේ බල පුළුවන්කම් පවත්වන්න තැන් රූප ගොඩක් මං කැමති රූප ගොඩක් මම කැමති මිනිස්සු ගොඩක් ඒකිබට මොකද ඔක්කොම රූප වේද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල සමාතියේ එතන මං කැමති ධම්ම ගොඩක් එහෙම අල්ලගින්න ඒ ටික තමයි ඉගෙන ගන්න ඕනේ ඒ ටික තමයි දැන් අපි බලනවා කියලා කිව්වට එතකොට අපි තව ටිකක් හදාලා අපි ආයතයි ධර්ම සාකච්ඡා කරලා බලමු බුදුසරණයි උත්සන්නයි සතිතුමානි අනිකවර පිං හොඳයි කාලා කල්යන් මිත්‍රි ඒක තවදුරටත් එක ප්‍රශ්නයකට විතර අවස්ථාව තියෙනවා කල්යන් මිත්‍රි ප්‍රශ්නයක් අදසක් තියෙනවා තෙරුවන් සරණයි සත්‍යතිතුමනි මම ආනාපාන සති භාවනාව බොහෝ වේලාවක් කරලා ඒකෙදි සිත මේ ආනාපාන සතියටම වැඩෙනවා ඒ කියන්නේ කිසිම අරමුණක් හිතේ දෙන්නේ නැතුව සිහිය ආනාපාන සතියේම පවත්වලා ඉවරලා ඊට පස්සේ ඒකෙන් මං නැගිටලා ගිහිල්ලා හාන්සියෙලා ඉන්න මොහොත දක්වා මේ සෑහෙන වෙලාවක් මේ හිත ආනාපාන සතියේම වැඩනා කියන්නේ හුස්ම රැල්ලටම හිත අනුගත වෙලා තියෙන්නේ ඊට පස්සේ හාන්සියෙලා ඉඳලා මං ආනාපාන සතියේ සිහියට අයින් කරලා ඊට පස්සේ මම මේ කය ගැන හිත යොමු කරනවා කේස් ලොම් නිය දත් වශයෙන් එහෙම මෙනෙහි කරලා හොඩ වෙලා ඉන්නකොට මගේ හිතට දැනෙනවා මේ එක පාටුම් මට මේ කකුල දිගාරින්න ඕනේ කියලා මට හිතෙනකොට මමගේ මේ කකුල දිගාරිනකොට මට දැනුන එක පාටුම මේ අල්මාරියක් පරණ අල්මාරියක් අවුරුදු ගානක වහලා තිබ්බ අල්මාරියක් අරිනවා වගේ සිටිචිරි සද්දෙන් එක පාට මුනේ කකුලේ සහඩක් ආවා ඒ පාර මට එක පාටම හිතුණා මගේ මේ කකුල ගැලුණත් කමන්නේ ගැලවිලා ඇති ඒත් මට ධර්මයේ සිහි කර කර ඉන්න පුළුවන් ඇඳට වෙලා කියලා හිතවිල්ලක් ආවා ඊට පස්සේ මම අනෙක් කකුල දිගාරිනකොට ඒ හදම ආවා අතපයත් මහා සද්ද තමයි ආවේ ඒ පාර මම කයෙද හිත යොමු කරා කොටස් වශයෙන් බලන්න ගන්නකොට මේක මගේ මානසික ඇතිවෙච්ච විකාර ස්වභාවයක්ද කියන එක තමයි මට හිතුනේ වෙලාවේ මේ සිතින්නේ දැනගන්න මේ හැමදේම එකයි ඒත් මගේ මේ අත්වලලේ උඩට පල්ලෙහාට ගමන් කරන්න ඇඟිලි දක්වා උඩට යනවා පල්ලෙහාට යනවා ආත්මිකින් දැනෙන්න ගත්තා ඒ දැනෙන්න ගන්නකොට මම එකපාරට නිකම් මට මොකද්ද කියන හිතකොටම මගේ මේ ඇඟිලිම් එක එක තැන් වලින් නානා ශබ්ද කන ඇහෙන්න ගත්තා මොලේට අර රේඩියෝ එක පිටසට ලයින් එක අල්ලනකොට අහු වෙන්නේ ඒ වගේ ශබ්ද නාලියන දඟලන පඩේහිම මහා ශබ්ද ගෝසාව මහා ලොකු කර්මාන්ත ශාලාවක් වගේ දැනෙන්න ගන්නකොට මට ඒකේ අනිත්‍ය දකින්න කිසිම මේකක් නැහැ මම එකපාරටම බය වගේ තත්යකට පත් වුණා මගේ මානසික විකාරයක්ද කියලා මම ඒකේ එහෙමම භාවනාව නතර කළා බැලුවා මගේ මානසික විකෘති වෙලාද විකල් වෙලාද කියලා නෑ හොඳ සිහියෙන් තමයි ඉන්නේ මම. ඉතින් මොකද්ද එතන උනේ මට මේ මගේ වැරදි ක්‍රමයක්ද කියලා මට කරුණු මේ සාහවෙලා පහදලා දෙන්න. ඒක තමයි මගේ මේ භාවනාවේ මේ ආනාපාන සතිය වඩලා තමයි මට එහෙම වෙන්නේ නිකම් වෙලාවට මට භාවනාව එහෙම වෙන්නේ නෑ තුන් පාරක් මේ ආකාරයට උනස් තෙරුවන් සරණයි. සම්මා සම්බුද්ධ සරණයි. එක ඒ වගේ ප්‍රශ්නයකට කෙටි පිළිතුරක් නැහැ. නමුත් හොඳයි, ඒ දකින දේ හොඳයි, ඒ දකින දේ අර අනිත් වශයෙන් දෙකීමත් හොඳයි. ඒවා මනසේ සංඥා කියලා දකින එකත් හොඳයි. නමුත් සතිය දිනු වෙනවා කියන එක ගැන සතුටු වෙන්න පුළුවන්. ඒ කුසලිය සතිය තර දිනු කරගන්නට වෙනවා. මේ ධම්ම ජීවහාමුදුරු ආනාපානසති භාවනාව ගැන පවත්වපු දේශනයක් මේ ප්‍රචාරය කරලා ඒකට අවධානය කරන්න කියලා ඉක්මනට අවධානය කරන්න පුළුවන් නම් වඩා හොඳ. අපි වෙන දවසක ඒ ගැන කතා කරමු. පුඟාක් ඒ ගැන කතා කරලා තියෙනවා. නමුත් අර සතිය විසින් හසු කරගනු ලබන ක්ෂේත්‍රය එක එක විදිහට පළල් වෙන එක හොඳ දෙයක් හැබැයි. නමුත් හැම සංඥාවක්ම මතුවෙන හැම දෙයක්ම අනිත්‍ය කියලා දැනගත්තා වඩා හොඳයි. ඒව නිකන් හොල්මන් මනසේ හොල්මන් කියලා දැනගත්තා හොඳයි. ඉර විසින් ඉර දකින තුරු අනිත් ඒවා නොදකින් අගේ කරන්න නැතුව තැම්පත් කරගන්න තින්නේ කොහොමදයි. තථාගතයන් වහන්සේ ගැන කෘතඥතා පූර්වක නමස්කාරය තියාගෙන මට ඉතරයි දැන් කියන්න තියෙන්නේ. මේ හොඳයි කුමාර මාත්මිය සත්‍ය නායකයන් කියලා වගේ අපි නැවත ඒක පිළිබඳ සාකච්ඡා කරමු. ආනාපාන සුත්‍ර සමග අපිට අනුෂය මහත්මිය ප්‍රශ්නයක් තියෙන බව සඳහන් කරලා තියෙනවා. අනුෂය මහත්මිය ඔබතුමගේ ප්‍රශ්නය ගන්න අද දවසේ අවසාන ප්‍රශ්නය හිටියෙ ඉතිරවස. බොහොම පින් දල්වත් මහත්මයා, මේ සෝත මේ විඥාන සෝතය කියන්නේ මට දැනගන්න අවශ්‍යයි. මේ භාවනාවේදී මේ සිත එක තැනකට ගිහිල්ලා හරියට මේ සටල් රිවර් ෆ්ලෝ එකක් වගේ, එහෙම නැත්නම් අර වාහනයක් නවත්තලා තියෙනකොට අර ඒ සටල් නොයිස් එකක් එන්නේ යන්නේ, එහෙම දෙයක්ද මේ විඥාන සෝතය කියන්නේ? සටල් ভাইබ්‍රේෂන් එකක් වගේ දෙයක්ද? ඒක දැනෙන ස්වභාවයක් ඇඟට. ඒ එකම ඒක දිහා බලාගෙන ඉන්නකොට එක පාටම නිකන් බ්ලික් එකක් වගේ කැඩිච්ච ස්වභාවයක් වෙලා ආයේ ඒක නැවත පටන් ගැනීමක් වගේ කෙනෙක් එක්ස්පීරියන්ස් කරොත් ඒකද ඔය විඥාන සෝතය කියන්නේ? ඒකයි ඒතන ගැප් එකක් වගේ නිකන් ස්ටොප් වෙලා රීස්ටාර්ට් වෙන ගතියකුත් කෙනෙක් භාවනාවේදී අත්විඳනවා. ඒ ගැන සමාන පිළිතුරු දෙන්න. තෙරුවන් සරණයි. විඥානසෝතේ නිදාගත්තාම තියෙනවා. අනිත්‍ය මනසේ චලනයන් වෙන්න ඕන. විඥානසෝත සක්කේතියේට පංචද්වාර නැතත් අමේ මනෝද්වාරත් නැතත් විඥානසෝතයක් ඇති තියෙනවා. ඒකේ විඥානේ අතුරුදහන් වෙන්නේ නැ මේ පැවැත්ම තුලින්. අර සාරිපුත්ත හඳු මහකුට්ට හඳු කියන්නේ මරණී වෙනස එකයි කියලා. ඒ වගේ විඥාන සූතයේ හැටියට මේ විද්‍යුතයේ මේක ඇතුළේ තියෙනවා. මේ ඇතුළේ කිව්වහම මේක කියන එක ඇටි කියනවා. මේ නොවේ තේරුංග විද්‍යුතයේ තියෙනවා වගේ. විද්‍යුතයේ තියෙන ඒ ඉලෙක්ට්‍රිසිටි එක. ඒ වගේ තියෙනවා. බුදුසරණ සතිතුමානි, හොඳයි කල්යන් මිත්‍රෙනි, අද දවසේදී පැය දෙකක පමණ කාලයක් අපි දැන් සාකච්ඡායි නිරත වුණා. අද ඉතාමත් වැදගත් සූත්‍රයක් අපිට සාකච්ඡාවට ගන්න පුළුවන් වුණා. සූත්‍රයක් නෙමෙයි, සූත්‍රයෙන් ඉස්මත් කරගත් කොටසක්. දීඝනිකායේ තියෙන සම්පසාධනීය සූත්‍රයේ ඒ දර්ශන සමාපatti දේශනා කොටසෙන් සම්බන්ධ කරගෙනයි අද සාකච්ඡාව පැවැත්වුවේ. ඉතින් ඒක අපිට උපකාර වුණා පසුගිය දිනවල කතා කරපු දේවල් සාකච්ඡාව ආලෝකයක් ලබා ගන්න. ඒවා ප්‍රශ්න වලට පිළිතුරු හැටියට, එහෙම නැත්නම් ඒ හිතේ එදා නැති ප්‍රශ්න වලට පිළිතුරු සියල්ලම ලැබුණා කියනවා නෙමෙයි. නවතවදුරටත් මේ කාරණාව උනුතු දාගෙන හිතන්න අවස්ථාවක් ලැබෙනවා අපිට. ඉතින් අපි ඒ දේ කරමු. ඉතින් කල්යාණ මිත්‍රින් අදහස් වලින් ප්‍රශ්න වලින් ඉදිරියට යනට අනික වලක් තින් එනනම් මම ඊටම ගෞරවයෙන් සත්‍යතුමාට වෙනවා සත්‍යතුමානි අපි අද දවසේදී සාකච්ඡා අනිවාර්යයෙන්ම කරවස. හොඳයි, සම්මා සම්බුද්ධ සරණයි. මේ ධර්ම සාකච්ඡාව මේ දර්ශන පන්තියක් කරගන්න එපා. මේක දාර්ශනික විග්‍රහයක් නෙවෙයි. ඒ තථාගතයන් වහන්සේ මේ සාරිපුත්තයන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රසාදය මොකද්ද කියලා පෙන්නකොට කියපු දෙයක් මේක බුදුහාමර මෙහෙමත් කියලා තියෙනවා කියලා. ඉතින් අපි පුණ්‍යවන්තයි. ඒ උන්වහන්සේ අහපු ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න. ඉතින් අපි සම්පූර්ණ කෘතඥතාවේ ඒ තථාගතයන් වහන්සේට, ඒ තථාගත ශ්‍රාවකයන් වහන්සේට ප්‍රණිපාත පූර්වක කෝටි ප්‍රකෝටි වාරයක් පිරිනමමු. নমস্কার පූර්වක හැම දිනාටම පිං තුන් ප්‍රශ්නයක සමහර ප්‍රශ්න අතිශයින්ම වටිනවා. මේක හොයලා හොයලා හාරලා හාරලා කුණිත්තල බලලා මේ උපාදාන කන්දේ අහවලා අහවලා නෙවෙයි නම් දාගත්තට ස්ත්‍රී පුරුෂ භාවය කියලා දාගත්තට ඒක ඔය ඉතරයි දෙකොටසක දෙයක් ඉතරයි. අටි කොටසට ගියාම එකක්වත් නෑ, විඥාන කොටසට ගියාම එකක්වත් නෑ. නිවර ධම්මායතන පමණ අන්තිමේ ඉතිරි වෙන්නේ. ඒ නිසා අපි ඒ පංච උපාදාන ඛණ්ඩ තේරුම් ගන්න සමාහිත බවක් ඕන. සමාහිත බව ගන්නට සීලය අවශ්‍යමයි. සීලය ගන්න තින්ද සංවරයත් ඕනමයි. ඉතින් මේ මාර්ගයකුත් අපි පාදා ගන්න. අපි පුදුම පුණ්‍යවන්තයන්. කාගේවත් සහතික ඕනේ නැහැ, කාගේවත් ඇගෙයින් ඕනේ නැහැ, කාගේවත් අනුමැතියින් ඕන. අපි තථාගත ශ්‍රාවකයන් හෙට අපට මේක ලබා ගන්න, දැක ගන්න පුළුවන් මේ නම, මේ ගම, මේ ඇඩ්‍රස් එක සහිත කාලයේදී. අපේ සිත් පිරිසිදුයි, පිරිතුරු නිමලයි. පිරිසිදුයින් හොඳ පැතුම් රසක්, අදිෂ්ඨාන රසක් කරමු. මේ ජීවිතයේ, මේ භවයේ, මේ සිරුර දරා පෝෂණය කළ මෑණියන් කායික මානසික වශයෙන් සුපත් බලබත්තා පියාණන් පරම යහපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනා, කුසල චේතනා උපනිශ්‍රේ සම්පතක් වීමෙන් අපේ ඉදිරි දීමක තවදුරටත් භාග්‍ය සම්පන්න හා වාසනාවන්ත වේවා. දෛනික දීපේත්මෙදී කායික වේදනා, මානසික වේදනා අනන්තයි, අප්‍රමාණයි. එලෙසින්ම ඒවා අනිවාර්යයි. ඒවා නැගින තරමට, ඒවා මතුවෙන තරමට, ඒවාට සතිමත්ව මූණ දෙන්න තරම් චිත්ත ශක්තියක් ඒ අවස්ථාවන්හි අපට ලැබේවා. සසර වසන තුරු උදාර ගති පැතුම් ඇති මිත්‍රයන් මිතුරයන් පමණක් නැසට ලැබේවා. අපේ සිත්වල සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා, ඉන්ද්‍රයන් හා බලය අන්‍ය සමූහ කරා ගොස් පරම ශාන්ත සුඛේ නිබ්බාන අවබෝධ වේවායි අපි අධිෂ්ඨාන කරමු. අපි ගෞරවණීය වන්දනීය සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේට, තථාගතයන් වහන්සේට, විද්‍යාචර්ණ සම්පන්න වූ මහෝත්තමයන් වහන්සේට අපි අප්‍රමාණ වූ කෘතඥතාවයෙන් ප්‍රණිපාත කරමු, වන්දනා කරමු, නමස්කාර කරමු. කල්යාණ මිත්‍රන් වුණාට අප්‍රමාණ පිං බුදු සරණයි. සාදු සාදු සාදු සාදු.